අදත් අපි එකතු වෙන්නේ සුපුරුදු පරිදි සවනට සිසිල සෝස්සේ ඉරිදා දවසේ කරන ධර්ම සාකච්ඡාවටයි. සිඩ්නි වේලාවෙන් උදැසන 10:00ට ආරම්භ වී යුතුව තිබුණේ, අද ටිකක් තරක් වුණා දවසේ සම්බන්ධ කරගන්න. කොහොම නමුත් අද 2018 මේ මාසේ 20 වෙනි ඉරිදා අපි ඉතාමත් ගෞරවයෙන් අපිට ධර්මයේ පහදා දෙන ලෙසට සත්‍යතුමාට ගෞරවයෙන් ආරාධනා කරන සිටින සත්‍යතුමනි දෙවන සර්ණයි. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට අතිශයින්ම ගෞරවයෙන් එලෙසින්ම කෘතඥතා පූර්වකව අපි නමස්කාර කරමු, වන්දනා කරමු, ප්‍රතිපාත කරමු. උන්වහන්සේ තම අප අනුගමනය කරන ශාස්ත්‍රුන් වහන්සේ. අද ධර්ම සාකච්ඡාව පටිගත කරන්නට එපා, ප්‍රචාරය කරන්නට එපා. අහවල් අහවල් සූත්‍ර කියනවා කියලා මා කියන්නේ නැහැ. මේක හේතුවක් නිසා නම එකක් ශ්‍රාවක භාසිතය අනි කරුණු අනුසූත්‍ර සියල්ලම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු දේ පසුගිය සතියේ මාළුන්ති පුත්ත සූත්‍ර සාකච්ඡා කරමු කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ ධ්‍යාන හතර සහ අපි ආයතන කියලා කියන්නේ අරූප ආයතන හතර. ඒ අට ඒ අටින් ඕන එකට ඕන එකට එන්න බෑ. ඉතින් මුලයකින් අගට යන්න ඕනම පළවෙනි ධ්‍යානෙම දෙවෙනි ධ්‍යානෙම තුන්වෙනි ධ්‍යානෙම හතරවෙනි ධ්‍යානෙම ඊට පස්සේ අරූපාවචරායතනෙ ආකාසානංචායතනෙ විඥානංචායතනෙ අකිංචඤ්ඤායතනෙ සහ නිවසඤ්ඤානාසඤ්ඤායතනෙ ඒ හතර ඇවිල්ලත් පරම සත්‍ය භූතිය කරගන්න පුළුවන් කියන එක කියන්නට. ඒක දැනගන්න තමයි. එතකොට මෙතෙන්දී භාවනාවට දෛනික ජීවිතේ විනාඩි 20-30ක්වත් කැප කරන්නේ නැති අය මේක මතක නොතියා ගන්නවා නම් හොඳයි කියලා හිතනවා. හැබැයි අවදි ඉන්නේ තෝරනම් විශාල අවකාශයක් තියෙන සඳහා ඉඩක් ඇරිලා. ඊළඟට මේ අපිට අදහස් කරන්න පුළුවන් වෙනවා ප්‍රතිසත්‍ය අවබෝධය කරගන්නට පිළිවන් උවමනාව තියෙනවා නම් කියන එක. ඒ නිසා මේ සාකච්ඡාව හෙළයන්ට නෙවෙයි, බුදුනුවන්ට නෙවෙයි, ස්ත්‍රීන්ට හෝ පුරුෂයන්ට හෝ භික්ෂූන්ට භික්ෂුණීන්ට නොවෙයි. ආර්ය මාර්ගයට අනුකූලව යන්නට ඕනම කෙනෙකුට ස්ථාරව තමන් බාර ගන්න සීලයේ ඉඳලා ඒක නොකඩාගෙන අවංකවයකට ඇවිල්ලා ඊට පස්සේ ඉන්ද්‍ර සංවරයකට උදව් කරන සංජ සංවරේ ඊට පස්සේ තිංග මේචල් කරන්ට වෙනවා ආයතන 6. ඉන් පස්සේ ගමනක් තියෙන නිසා තොට මේ ථේරවාදී බෞද්ධ තොටිල්ලක නිදි කරන්ට නෙවෙයි මේ ධර්ම සාකච්ඡාවෙන් අපි හදාන්නේ. කියන එක මේක හරි හොඳයි, මේක එහෙම නෙවෙයි. මේ නිදා සිටින මනස් අවදි කරවා ගන්නට කාගෙද මේ කතා කරන්නාද ඇතුළෝ හැමෝගෙම. මම පළවෙනි එක කියන්නම්, මේක ශ්‍රාවක භාසිතයක්. ඉදගහපති බික්කු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි. අපිව දන්නවද මේ කතා කර නැත්තෝ? දන්නව මෙතන ඉන්නේ නැත්තෝ? අමුතු දේවල් නෙවෙයි කියන හැම වචනයක්ම තේරෙනවා පාලි උනත්. කාම කියන කොටසෙන් කාමච්ඡන්දේ විශේෂයෙන්ම කාමච්ඡන්දෙන් හිත මෑත් කරගෙන අනිත් ද්වේෂ, ඒ වගේම කම්මැලිකම, ඒ කියන්නේ අක්‍රියකාරී මනස, ඒ වගේන් අයින් වෙලා උද්ධත භාවිනුත් මිදෙලා හිත පොළාපනින් නැති ගතියට අරගෙන ඇවිල්ලා මාර්ගයෙන් ස්ථාරව අවහම මූල කර්මස්ථානයක් තියෙනවා නම් මොකක් හරි කමන්නේ. ඒකත් එක්ක සතිමත් භාවයෙන් යනකොට සිද්ධ වෙන දෙයක්. සවිතක්කං හිතේ කතා කිරිල්ල තියෙනවා ඒ අර පහෙන් තොරව හැබැයි කතා කිරිල්ල කියන වචනේ හොඳ නැහැ නමුත් වචන පාවිච්චි කරනවා වචී විඤ්ඤාති තියෙනවා දෙන්නේ තමයි විතක්ක තියෙනවා වචී විඤ්ඤාතිට වඩා විතක්ක තියෙනවා ඒ කියන ධම්ම විචයක් කරන්න පුළුවන් ඔළුවත් එක්ක සම්බන්ධ කරගෙන තමන්ගේ භාෂාවත් සවිචාරං ඒ භාෂාව නැතත් තමන්ට පුළුවන් ඒ තමන්ගේ මූල කර්මස්ථානයේ පමණක් හිතේ ඉතිරි හසුවන්න. ඒකට කියනවා විවේකජ පීති සුඛයක් සහිත. විවේකජ කියල අර මෙතෙක් දඟලපු මනසින් මනස කියන හොඳන මනසින් කියන වචන හොඳන ඒ දඟල දඟලා හිටිය මංචි මයි ඉන්දික නැත්නම් වඳුරු මනස හීන් සීරුවේ ඇඩ් කරගන්න. මේක අපිට කරන්න පුළුවන් දෙයක් පොරබදිල්ලක් නෙවෙයි. පතමංජානම් පළවෙනි ආධ්‍යාත්මික කල්පනාවකට එනවා. මම මේ වචනේ පාවිච්චි කරන්නේ ධ්‍යාන කියන වචනේට අපිට තේරුම් ගන්නට පමණයි. නැත්නම් අපි ධර්මයකට පාවිච්චි කරන පොණ වචනේ කියන්නේ. ඒතොට උපසම්පජ්ජ විහෙරති. මේ උපසම්පජ්ජ විහෙරති කිව්වහම දැන් අර අපි සෙලබසින් පාවිච්චි කරන වචන අපව නිදිගන්නලා තියෙනවා. අපි කියනවා සමාධියට සමවදිනවා සමාධිය නැගිටිනවා කියලා. එතකොට අපිට මතක් වෙන දා ගන්නවා වගේ. එහෙම නෙවෙයි මෙතන. ඊට වඩා වෙනස් විදියක්. ඒ සමාධියට ඇවිත් ඉන්නවා. ඒ කල්පනාවට ධම්මවිචේත ඇවිත් ඉන්නවා. ඒකට ආවහම දැන් හිතන් බලන්න දැන් අපි කාමච්ඡන්ද ඒ කියන්නේ කාම සහිත බලාපොරොත්තු නැහැ ඒක කරන්න මේක කරන්න කියලා. අකමැති අරමුණුත් එක්ක ගහ බැනගන්නේ නැහැ මනසින් කතා කරන්නේ නැහැ. මනස පූර්ණ අවදිමත් බවට ඇවිල්ලා කම්මැලි නැහැ නිදිමත් නුදා ගන්න ඕන අනේ මේක වැඩක් නැහැ කියලා අරති නැහැ. උද්දත් භාවයේ නැ ඒකෙන් මේකට අදිවාසී තුනෝ බන්දේකන් ඉතිපිසෝ පාටිද තුසෝ පාටින් අනිච්චාත සංඛාරා ඒව නැහැ මුකුත් නැහැ අරමුණේ පමණයි. එතකොට මාර්ගය ස්ථාවරයි කියලා පේනවා. මොකද මට විශ්වාසයක් තියෙනවා විවේකජ පීති සුඛයක් ඇති වෙන්න පටන් ගන්න. එහෙම වුණාම එයාට මෙන්න මේ ධම්ම විචේ පහළ වෙනවා. මම මේ වචනේ පාවිච්චි කරන්නේ මගේ වචනේ හොඳේ කතා කරන්නගේ වචනේ. සෝ ඉතිපති සංචිච්ඡති මේ විදිහට කල්පනාවට භාජනය කරන නැත්නම් නුවණින් කල්පනා කරන. එතකොට යට අවදිවත් බවක් තියෙනවාද? පතමංජහනන් කියලා දන්නේ මේ මනස යප්පිනේ වචනේ දන්නේ. බුදුහාම අපිට කියලා දුන්න නිසා බුද්ධෝත්පාදේ කතයි දන්නේ. මේක මනසේ මනසෙක්තරා නිස්කලංක තත්ත්වයකට ඇවිත් ඉන්නවා මේ ධානේ. මේ ධානය මේ ආධ්‍යාත්මික කල්පනාකාරීත්වය ඒ කියන්නේ කාම ඡන්ද කියන්නේ නීවරණ කියලා ඒ කිරීම මැත්තේ නිසා අපිට හොඳ තත්වයකින් අපීති සුඛ තත්වයකට ඒක අபிසංකතයි. හැබැයි මේක මගේ උත්සාහයේ සතියේ බිරිය සමාහි හිත බව නිසා මතු වෙච්ච දෙයක් කියලා දාන අපි සංකතයි කිව්ව එක. හදාගත්ත දෙයක්. උපද්දාගත්ත තත්ත්වයක්. අපි සංචේතිත මනස හසුරුවාගෙන ඒ තත්ත්වයට ආව තත්ත්වයක්. යං කෝපන කිංචි අபிසංකතං අபிසංචේත ඕනම දෙයක් අபிසංකතනම් මම මේ වචනේ පාවිච්චි කරන්නයි විදියට මොකද කන්ඩිෂන් කරගෙන මනස හදාගෙන නම් මේ තත්වයට ආවේ ඕනම දෙයක් අபிසංචේතීතං සිතවිලි වර්ග වලින් අකුසල අයින් කළා යහපත් සිතවිලි මතු කරගෙන හිමීටන ඔය ස්ත්‍රී පුරුෂ රූප භික්ෂු රූප හැම එකටම මේක කරන්න පුළුවන් ඒක අයින් කරන් දෙපා නිසා අபிසංචේතීතං තදනිච්චං තං අනිච්චං ඒතර අபிසංකත අபிසංචීත ඕන දෙයක් තියෙනවා නම් ඒක අනිච්චයි නිරෝධම් අபிසං තද නිච්චන් නිරෝධ ධම්ම ඒක ඉවර වෙලා යනවා. ඒතර පළවෙනි ඥාන කියන ඒ මම අදට පාවිච්චින්නේ ආධ්‍යාත්මික කල්පනාකාරී තත්ත්වය නිරෝධ ධම්ම ඒක එහෙම ප්‍රචාරණයක් කරාම ද නාම රූපත්වය තමයි යට එන්නේ. ඔය ශූන්‍යත හැම දෙයක්ම මතුවෙන එක අනිවාර්යෙන් ඒක එහෙමමයි වෙන්නේ. සෝ තත්ත්‍යිතු ආසවානං කයම් පාපුණා. එතන ඒ තත්ත්‍ය අபிසංකත අபிසංචේතේ දැනගත්තාම ආශ්‍රවක්ෂය කරන අපි කියන්නේ සප්පරම සත්‍ය ආභෝධය කරගන්න. එතකොට මං එතනින් ඒක නතර කරන. අනිත් ඒවට යන්න නැතු එතු. දැහි ඉතන්තෝන කාරණයක් හැබැයි. දෙවෙනි කාරණේ පස්සේ මේ සූත්‍ර මොකද්ද කියලා අපිට කතා කරන්න පුළුවන් ඊළඟ සතියේ විතර ඊළඟ සතියේ කියන්නේ ඊළඟ වතාවට අපි හමු වුණාම මේක බුදුහාමුදුරු දේශනා කරන දෙයක්. මේ වෙන සූත්‍රය. පුනච පරං ගහපති භික්ඛු මෙත්තා සහගතේන චේතස ඒකං දිසම් පරිත්තා විහෙති. අපි ඒක දන්නවානේ. මෙත් මෛත්‍රී සහගත. මෛත්‍රී සහගත කියන්නේ මම නිදුක් වෙම්මා නිරෝගීම්මා කතාවක් නෙවෙයි. ඇත්තම නෑ එතන තියෙන කරුණා භාවනාව. පිත්තා සහගත චේතරා කොහොමද එන්නේ? අප්පමානේන අවීරේන අභ්‍යාපච්චි. ප්‍රමාණයක් කරන්නේ නැතුව අවෛරී අභ්‍යාපච්ච නොගැටෙන සිතින් මේ මෛත්‍රී සිත පුරුල් කරනවා. ඒක කරන හැටි අපි අහලා තියෙනවා, දන්නවා, අපි සෙහුම් කන් දීලා තියෙනවා. ඒ නිසා අපි වගෙන කියන්නේ නැහැ දැන්. සෝයිති පටිසංචිකති. ඒ කියන්නේ අප්පමාන මෙත්තා ඒ චේතෝ විමුක්තිතාව. මිත්තා සහගතේ චේතසා ඒකං දිසම් පරිත්‍රා විහෙරිත තථාදිත්‍යං තථාතත්‍යං තථාචතුතං හතර දිසාවට හතර දිසාවක් නෙවෙයි ඕ ඒ කියන්නේ සීමා බන්ධන නැහැ ඒතුට ඔක්කොම හොවෙලා පෘථිවියෙන් ඔබේ ඇයි පව හොවෙලා ඉන්නවා මනසෙත් ආලෝකවත් නැහැ එහෙම වුණාම ඒ මිත්තා සහගත චේතසා විපුලේන මහග්ගතේන අපමානේ අවේරින අභ්‍යාපච්චේන ඒකත් ඉන්නකොට එයාත් අර පළවෙනි ආධ්‍යාත්මික කල්පනාවේ දුනා වගේම අයම්පිකෝ මෙත්තා චේතෝ විමුක්ති. මේ මෙත්සිත නිසා මතුවෙච්ච නොගැටුණු මනස. මනස නිදහස් දැන් ලෝකේ. ප්‍රතිග සංඥාවල් නැහැ. අර දේ හොඳ නෑ, මේ දේ හොඳ නෑ, අහවල් තැන හොඳ නෑ කියලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ මේ தත්ත්‍ය හරි නැහැ කියන එකකට එන්නෙම නැහැ. මේ ස්වરૂපය හරි නැහැ කියන தත්ත්වෙකට එන්නෙම නැහැ මනස. මේ සිදුවීම නූනා නම් හොඳයි නේද කියන தත්ත්වෙකට එන්නෙම නැහැ. ඒ මෙත්තා චේතු විමුක්තිය අபிසංකතා අபிසංචිතයි. අර අර්කි වගේම ඒකත් අபிසංකතයි අபிසංචේතයයි. මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන් මිතුරියන් හැමෝම දන්නවා මේ මොකක්ද කියන එකට. අபிසංකත අபிසංචේත. ඒකත් හදනිච්ඡන් තන් නිරෝධ ධම්ම. ඒකත් තන් අනිච්ඡන් නිරෝධ ධම්ම. ඒකත් එක දිගට පවතින තත්ත්වයක් නෙවෙයි නිරෝධම නිරුද්ධේලන හේතුවෙන් අபிසංකත අபிසංචේත නිසා ඒ ප්‍රජානනේ නිසා ප්‍රජා ප්‍රජානාත් කියන එක පුදු විපස්සනා අවබෝධයක් මේ මේ දේශනයක් ඇහුවෙ නිසා හෝ පොත කිව්වනේ මේ නාම රූප ස්වરૂපය නිසංසලව පවත්වාගෙන යනකොට තේරෙන විදියක් කියන්නේ මම බලනවා කියන්නේ නෑ අපි එකට කියන විපස්සනා විපස්සකේ බාර මනස විපස්සනාවට අහුවෙලාද මනස නැත්තම් දැකීමක් තියෙනවා තේරු ඒක හොඳයි මේක හොඳයි කියලා නෙමෙයි දකි තියෙන විදිහට දකින නිරෝධ ධම්මං ඉතිපජානාති සෝ තත්ත්‍යිතු ආසවානං කයම් පාපුනාති එතකොට මිත්‍යා චේතෝ විමුක්තියේ නිරෝධ ධම්මයි අද නිච්චයි කියලා හිතනකොට ආශ්‍රවක්ෂයට පැමිණෙනවා. ඒ දෙවන කාරණේ. ඒකේ තව බොහෝ දින මම ඉතන ඉවර කරන්නයි. ඊළඟට මේක තථාගත භාෂිතය. ඒක ටිකක් දිගින් දා මං කෙටියෙන් කියන්න හදන්නම්. බුදුරජාන් වහන්සේ කියනවා තින්දි දේශනා කරනවා මේ සත්‍ය අවබෝධයේ ප්‍රතිපදාවට පැමිණෙන කෙනා යන මෙහෙම යනකොට යා අභිජ්ජා බහුලන අභිජ්ජාව අයින් වෙලා යනවා. ව්‍යාපාදේ ගැටෙන මනස අයින් වෙලා යනවා. ඒක අතුරුදහන් කරගන්නවා. ඒ කියන්නේ හිතන ඉතිවිලි රටා විතරයි. අනුසේ වශයෙන් නෙවෙයි හොඳේ. ඒ වගේම කෝධ උපනාහ ගවතන්න මක කියන අනිත්‍යගේ ಗುಣ මකල දාන්න කැමති. ඒ ගුණයක් තියෙනවා නම් ඒක විනාශ කරන්න කැමති අපි. ඒ ඊට පස්සේ පලාස එනවා ඒ සම්බන්ධ සසඳන්න පටන් ගන්නවා. ඊර්ෂ්‍යා වෙනවා. ওই මක්ක පලා ඊසා උතුන එකට එන්නේ. ඊළවස මච්චරිය. මං හොඳයි. මං විදියට මෙත් එක්ක නාට වෙන්න හොඳ නැහැ. කියන තත්ත්වයක් තියෙනවා. තමන්ට වැඩි අයිතිවාසිකමක් ගන්න හදනවා. ගුණවලින් හරි ධන මේ බෞද්ධකින් හරි පාපිච්චස්ස ඒ පාපිකයිච්ච අයින්ගල යනවා. ඒ කියන්නේ මොනවා හරි යටි හිටි අමුතු බලාපොරොත්තුවක් තියාන මේ වැඩ කරනවා නෙවෙයි කියන එක තේරෙනවා. තමන්ට තමන් සත්‍ය තේරුම් මම මෙහෙම නේද කියලා දැන ගැනීම. ඊළඟට මිච්ඡා අදිත්‍ය අයින්ගල යනවා. මිච්ඡා අදිත්‍ය කියනකොට ගැඹුරින් මිහිතන්ට පා අර දස වස්තු කියන්නේ. හොඳද? ඒ ටික අයින් වුණ ගියාම එයාට මගේ හිතේ මේවා අයින් වුණා නේද කියලා චිත්තානුපස්සනාවකට නැත්නම් ධම්මානුපස්සනාවකට සම්බන්ධ වෙනවා මනස. එයා දකින්නයි සෝ සබ්බේහි ඉමේහි පාපකෙහි අකුසලේ ධම්මේ විමුක්තං අත්තාන සමුනුපස්සති. සත්‍ය අවබෝධය කරගත්තාම මේ මනස මේකෙන් ගැලුණා නේද කියලා තේරෙනවා ඊළඟට. ඒ කියන්නේ මාගේ මනස හොඳයි කියලා ආධ්‍යාත්මික සෝදායක මේ විවේක ප්‍රීති සුඛයක් තියෙනවා. ඒක ධාන නෙවෙයි හැබැයි. මේ වචන පාඨියු දුක බැරිදීම. තස්සේ ඉමේහි අපාපකෙහි අකුසලේ ධම්මෙහි විමුක්තං අත්තානං සමුනුපස්සෙතු. මේ අප කලින් කියපු ඔය ඊර්ෂ්‍යා අනුන්ගේ ಗುಣ මකන නැත්නම් පිසුනා වාචා පරුසා වාචා වගේ කියන්නේ හිතෙන જાති ಗುಣ මකන්නේ හිතෙන જાති චරිත ඝාතනය කරන්නේ හිතෙන જાති කේන්ති ගන්න එක අනුන්ගේ පරිගන්න හදන જાති ඔක්කොගෙම මනසයින් වුණාම මම හොඳයි වැඩි මම අරයට වඩා වැඩි හොඳයි කියලා හිතෙන ගතිය ඒ වගේ දේවල් අයින් ඒ වුණාට ලොකු උපාමෝජ්ජයක් ඇති වෙනවා. ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. ඒ මාර්ගය අනෙක් කෙනාට. ඒ ප්‍රමුදිත භාවය නිසා පීති ඇති වෙනවා. පීති මනස කායු පස්සම්පති. පීති කියන තත්ත්වය වහම සිරුරත් සැහැල්ලු වෙනවා. පස්සද්ද කායු සුඛං වේදීති සුඛිනෝ චිත්තං සමාධි. ඒ සුඛය තුනම හිත සමාහිත බවට පත් වෙනවා. එහෙම එක්කනා සෝ මෙත්තා තාගතේන චේතසා ඒකන්දි සම්පරිප්පා විය. දැන් උඩින් එකට සම්බන්ධ කරන්න ඕන තමන්ගේ දැන් ඔය දහම් දෙන්න. ඒ එහෙම හම් විමුක්ති සිත් ගියාම එයා ඒ ඊට පස්සේ ඒ තිතින් මෙත්තා චේතෝ විමුක්තියට යනවා. ඒ තුතම් මා කියන්නේ උදින් කලින් සූත්‍රයේ මෙත්තා චේතු විමුක්තිය ආශ්‍රවක්ෂේත යොදා ගන්න හැටි. දැන් මෙතෙන්දි මෙත්තා චේතු විමුක්තිය තේන හැටි. ඊළඟ සූත්‍රය. දැන් හිතන්න ඕන කාරණා වැඩි. දැන් මේ හැන්දෙන් පොවන්න ඕනේ පුංචි කාලේ වගේ. බොටල් එකකින් කිරි දෙන්න ඕනේ නැද? තමන් අනාගෙන කන්න හදාගෙන කන්න අහිඳියලක අවශ්‍ය කෑම හදාගෙන කන්න දානවා ගෑරුප් වෙන හැටි ඇඟිලි වලින් හැන්දෙන් හරි. එතෙන් ඊළඟට මෙහෙම වෙනවා. මේ සූත්‍රයේදී වෙන හොඳ කතාවක් තියෙනවා. වෙන දවසකට බලමු මොනවාද ඒ කියලා. චිත අදිශාවකෝ පානාතිපාතම් පහය පානාතිපාතව අයින් කරනවා. එහෙම නැත්නම් සැකේ කියන එක අයින් කරනවා. අවිජ්ජා කියන එක අයින් කර ගන්නවා. මං කෙටි කරන එක දෙක සූත්‍රයක් හොඳද? එහෙම අයින් කළාම එයාට එනවා අර ප්‍රමුදිත භාවයේ. ඒ ප්‍රමුදිත භාවය එනකොට එයාගේ හිත සුවපත් බවට පත් වෙනවා. කය සුවපත් බවට පත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සුඛීත වුණාම චිත්ත සමාධියක් ඇති වෙනවා. දැන් මේක ඥාන වලට සම්බන්ධ කරගන්න ඉපාද නැත්නම් ඒක උදාහරණයක් කියනවා. අයංකෝ ධම්ම සමාධි. එතන තවචනයක් තියෙනවා. මේ පුද්ගලයාට කියන වචන. අයංකෝ ධම්ම සමාධි. මේකට තමයි ධම්ම සමාධි කියන්නේ. ධම්ම සමාධි චිත්ත සමාධි දෙකක් කියලා කියන්ට හදන්න එපා දැනට. තථාගත වාසිතේ ඊට වඩා වෙනස්. සුඛිනෝ චිත්තං සමාධියති. චිත්ත සමාධියක් වෙනවා. අයංකෝ ගාමී ධම්ම සමාධි. සත්‍යචේතන චිත්ත සමාධින් පටිලබෙයාසි ඒවං ත්වං ධම්මං කංකංකා ධම්මං පජෙයාසි. මේක කොහොමද මේක කොහොමද කියලා තීරණයක් ගන්න බැරි වෙන තත්ත්වෙන් අංගලයක්. එහෙම අංගල කියන විගත විජ්ජෝ විගත ව්‍යාපාදු අසම්මූලු සම්පජානෝ පතිසතෝ මෙත්තා සහගතෙන් චේතසා එකන් දිසම් පරිත්තා විහෙරති. සොර ධම්ම සමාධිය පස්සෙය මෙත්සිත අර මෙත්තා චේතු මුත්‍ති තිනවා. ඒ මෙත්තා චේතු මෙත් ආවම එයා අර චිත්ත සමාධියෙන් තමයි ඒක දැන් ඒකට කියන අර කලින් කිව්ව කොහොමද මෙත්තා සම චේතු මුත්‍ති සත්‍ය බුද්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙත්තා චේතු මුත්‍ති දෙන්නේ කොහොමද මෙතෙන්දි වඩාත් කියන කොහොමද මෙත්තා චේතු මුත්‍ති ලබන්නේ. අයංකෝ ධම්ම සමාධි මේක තමයි ධම්ම සමාධිය. මේ ධම්ම සමාධිය ලැබුවොත් එහෙම තත් චේතුන් ධම්ම චිත්ත සමාධියන් ප්‍රතිලබියාසි. ඉතින් වට චිත්ත සමාධිය ලැබුණොත් එහෙම මේ සැක දුර වෙල යනවා කියනවා. ඒ තුන්වෙනි කත්සූත්‍රය. හතරවෙනි එක තථාගතයන් වහන්සේම දේශනා කරන එක කරුණු හතරක් ගැන. ඉතින් මෙන්න මේ ටික හොඳට අහගන්න. මේක තමයි වැදගත්ම දේ මෙතෙන්. අපට භවය සැලසුම් සහගත කරගන්න පුළුවන්. ඒක අදිස්ථාන පූර්වක තියෙන්න ඕන කියන්නේ. ඔව්. ඒක බෑ කියලා හිතන්න එපා. ඔව්. මට බැරි දෙයක් කියලා හිතන්න එපා. කල්‍යාණ මිත්‍රයෙක් ඊට අදරින් මෙච්චින් කියන්නේ කරන්නේ. ඉදපන බික්කිරේ බික්කු සන්තං චේතු විමුක්තින් උපසම්පද්ද විහෙරති. දැන් අපි දැන් ඒ විසන්ත චේතු විමුක්ති මොනවාද කියලා ඉගෙන ගන්නවා. අපි වෙන දවසක මේ සූත්‍ර සාකච්ඡා කරමු. මේ පසුගිය සති යෝජනාවක් නිසා මේ සාකච්ඡාව මේ විදිහට කරන්නේ. අර මාළුක්ක සූත්‍ර වෙනුවට. සෝ සක්කාය නිරෝධං මනසිකරෝති. සක්කාය නිරෝධේ මනසිකාර කරනවා. දැන් අර මාළුක්ක පුත්ත සූත්‍රයේ කියනකොට එතකොට දැන් ඒකට ඩිංගම් මතක් කළොත් අපි දන්නවා එතෙන්දී ඒ මන ඒ ඥාන හෝ චේතු මුත්‍ති හරි ඒ වගේ තියෙන දේවල් අනිත්‍යව ඒ කියන්නේ වේදනා සංඥා තේජා පස්ස මානසික කාර්ක මොනවා හරි දෙයක් තියෙනවා සති වගේ જાති ඒවා ඔක්කොම අනිත්‍යතු දුක්ඛතු රෝගතු ගන්ධතු විදිහට දකින්න එතෙන්දී කියන චිත්තම් පටිපාවිත්තා හිත එකෙන් අයින් කරගෙන නිරෝධ ධාතු ඒතං සන්තං ඒතං පනීතං ජද්දං සබ්බ සංඛාර සමතු අනි ඇඩ්ජෙක්ටිව්ස් ස්පීෂස් න ගන්නිප මේ සබ්බ සංඛාර සමතේ කවුද සංඛාර වැඩි කරගන්නේ අවිජ්ජාව සහිත පුතු ජන මනස හෝ අනිත් මනසු දින්ගක් වැඩි කරගන්න පුතු ජන මනස බොහෝ වෙනත අරි ශ්‍රාවක මනස දින්ගක් එක කරගන්න එතකොට ඒ නිසා නිරෝධ සංඥා වැදගත් වෙනවා තම ඒ සබ්බ සංඛාර සමතු සබ්බූපදිපටි නිසක්කෝ කියන තත්ත්වේතං සන්තං ඒතං පනීතං ඒක සාන්තයි ඒක ප්‍රණීතයි කියලා මනසට නිරෝධ සංඥාව ඇතුල් වෙනවා. ඒක සක්කාය නිරෝධම් මනසිකාරෝධ කියන්නේ ඒකයි. සක්කාය නිරෝධයක් තියෙනවා කියන එක තේරෙනවා. මොකද මේක අනිච්ච කියලා තේරෙන හින්දා මම කියන එක කන කොහෙන්ද මතුවෙන්නේ කියන එක දන්නවා. සක්කාය නිරෝධම් මනසිකරෝතු ඒ සක්කාය නිරෝධය කියන එක මනසට ඇතුළු කරගත්තාම කල්පනාවට භාජනය කරාම ධම්ම විචේ කරාම සක්කාය නිරෝධේ චිත්තම් පක්ඛන්දති පසීදති සම්පීක්ඛති අධිමුච්ඡති ඉතාරව ඒ සක්කාය නිරෝධේ කුමද්ද කියන එකේ හිත බහැක්කා සස්කෝ ඒවම් පික්කවේ බික්කුණෝ සක්කා නිරෝධෝ පාටිකංකෝ එයාට බලාපොරොත්තු වෙන පුළුවන් සක්කා නිරෝධයක් ඒ වෙලාවෙ තියෙනවා කියන්නේ ඒ ඊළඟට ඒකේ තවතනකදී කියනවා ඉදතන පික්කවේ බික්කු අඤ්‍යතරං සන්තං චේතෝ විමුක්තිං සම්පත්ති විහෙරති මොකක් හරි චේතෝ විමුක්තියකට එයා ඇතුළු වෙනවා. ඒ කියන්නේ මනසේ තත්වයට ගන්නවා. තු අවිජ්ජා පබේදම් මනසිකරෝ. ඊට පස්සේ අර සක්කාය නිරෝධේ වගේම අවිජ්ජා කියන එක. අවිජ්ජා ප්‍රබේදේ අවිජ්ජා විනාශ කිරීම මනසට එනවා. මේක නැති කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අවිජ්ජාව නැති කරන්න පුළුවන් දෙයක් කලවරේම ඉන්න ඕනේ කමක් නැහැ කලවරේම ඉඳිය යුතුයි කියලා මනස ඇතුළුනා නම් විචිකිච්ඡාව එකයි මෙලෙස එහෙම කියනවා අවිජ්ජා ප්‍රබේ අවිජ්ජා විනාශේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊළඟ ඒ සූත්‍රෙන් පිට අපිට මේ තේරුම් ගන්න පමණ ඒ පළමු ධ්‍යානයට සම්බන්ධල අරුත්තරණ අනුපද සූත්‍රයේදී කරන විදිය පඨම ධ්‍යානයට උන්වහන්සේ සමාදිනවා ඒ පඨම ධ්‍යානයේ විතක් යේ ධම්මා පඨම ධ්‍යානයේ විතක්කෝ විචාරෝ පීතිච සුඛංච චිත්ත ඒකග්ගතාච පස්සෝ වේදන සඤ්ඤා චේතන චිත්ත ඡන්ද අධිමෝක විරිය සති උපේක්ඛා මනසිකාර ඔය ඔක්කොම තියෙනවා ඒකට ඒ ඥාන tattve මනසිකාර තියෙනවා අධිමෝක ඡන්ද විරිය පීති ඔක්කොම තියෙනවා දෙවෙනි ඥානෙදී විතක්ක විචාර අයින් වෙලා ගියාට මොකද මානසිකාර තියෙන්නේ? හිතන්න. නිරන්තරයෙන් ධර්ම සාකච්ඡාවට එන මේ මාර්ගයට අවතීන වෙන්න ධර්මයේ උණුසුම ලැබිච්ච භාවනාවේ උණුසුම විඳින්න පුරුදු වෙච්ච තන්ට පමණයි මේ තියෙන්නේ. අනිත් අය නෙවෙයි කියනවා නෙවෙයි. ඔළුවට ඔළුවෙන් ඔළුවකට කවදාවත් ආධ්‍යාත්මික මාර්ගයක් ගමන් කරන්නේ නැහැ. ඒක හදවතින් හදවතට පමණයි යන්නේ. මා හැමදාම කියනවා ඒ මා කියනා නෙවෙයි මාධ්‍යමං කරන්න උත්සාහ කරනවා. ඒක චේදෙනවා, වැටෙනවා, හැරෙනවා, නිඳ යනවා, අවදි වෙනවා, හැප්පෙනවා, ආයේ මාර්ගිකමං කරනවා. එක අපිට කරන්න පුළුවන් දෙයක්. අහවල් අහවල් දෙය කිව්වා කියලා කිව්වේ නැහැ. නමුත් මේක තේරුම් ගත්ත හැටි කොහොමද දෙයකදී සිද්ධ වෙන්නේ කියලා ධර්ම කාරණා ගැන පිළිබඳ පමණ අපි සාකච්ඡා කරමු. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුද්ධාගම සත්‍යමනි මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා කල්යන් මිත්‍රෙන් සාකච්ඡාවට එකතු වෙන්න කියලා. මම හිතනද කෙලෙත් පසුගිය සතියේ තීත කාලෙමුත් කරන සාකච්ඡාව වල දිගුවක් හැටියට සත්‍යතුමා අපිට කරුණු පැහැදිලි කළේ. එහෙනම් කල්යන් මිත්‍රෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න කියලා. සර්වස් සර්ණයි. සේන මහත්මයා ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න කැමති. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද සූත්‍ර දේශනාව ධර්ම සූත්‍රයක සූත්‍ර දේශනාව නෙවෙයි ධර්මයේ එක එක තැන් වලින් ගෙන අහන අපේ සත්‍යතුමා ඉතා හොඳින් පැහැදිලි කළා මේ සිත දියුණු කර ගැනීම මාර්ගයත් ඒක යන විදිහත් ඒකට අවශ්‍ය කරුණුත් මෙතනදි මට එකක් අහගන්න කැමති. මෙතන එතුමා කිව්වා මේ චිත්ත සමාධියත් කියලා එක තැනකට කිව්ව, තව තැනකට කිව්ව චේතෝ විමුක්තිය කියන එක. එතකොට මේ දෙකේ වෙනස මොකක්ද කියන එක පොඩ්ඩක් දැනගන්න කැමති. තෙරුවන් සරණයි. දැයි සත්‍යදමනි අපිට ගැන පැහැදිලි කිරීමක් කරලා ඉදිරියට යමුද? ඔබතුමා ඒක මොනවා කියන්නකෝ දැන් මොකද චිත්ත සමාධි සහ චේතෝ විමුක්ති. චේතෝ විමුක්ති හතරක් තියෙනවානේ. හැබැයි ධ්‍යාන චිත්ත එනකොටත් චේතෝ විමුක්ති තියක් එතනින්නොත් එනවා. ඒ කියන්නේ නම් මෙතෙන්දි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා චේතු මුත්‍ති හතර සමාධි කියනකොට ජහන සමාධි ධම්ම සමාධි වගේ දේවල් තියෙනවා. චිත්ත සමාධි හරි ධන හතරට නෑන බව පේනවා. මං මගේ අදහස් ඉදිරිපත් කරන්නේ නැතිව සූත්‍රවලින්ම ගත්තේ ඒකයි. ඔබතුමා විස්තර කරන හොඳයි. මේ චේතු විමුක්ති සහ චිත්ත සමාධි කියන ටික වෙනස. ඔය කතා කරපු සූත්‍ර ඊළඟ වතාවෙ අපි හැම වෙනකොට එකින් එකට කතා කරනවා. මේ මා දැන් ඒ රෝ මැටීරියල්ස් ඒ මූලික අමුද්‍රව්‍ය දුන්නා විතරයි. ඒකන අදන ඒ තමන්ට ඩයිජස් කරන්න පුළුවන් ටික අරගෙන ඒ මේ පාතරාසය විවාභෝජනය හදාගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අර අපි කියන්නේ තමයි ලබන ක්‍රමයේ වෙනස් මේක. සද්ධා විද සත් සමාධි ප්‍රඥා අර පුතෝ කියන්නේ ඒක වෙන ඉන්ද්‍රිය මත්තතා කියලා තියෙන යනු ගන්න. ඒ නිසා මම හිතනවා ඔබතුමා ඒක විස්තර කරනවා හොඳයි. ඉස්සර කියන්නේ චේතෝ මුක්ති මොකද්ද චේතෝ මුක්තියේ සිද්ධ වෙන්නේ කියලා. බුදු සරණයි. බුදු සරණයි සත්‍යතුමනි අවබෝධය හැටියට චේතෝ විමුක්තිය කියන තැනදී තේරුම් අරන් ඉන්නේ යම් කිසි දෙයකින් සිත විමුක්ත වෙනවා කියන එක. උදාහරණයක් හිත ගත්තොත් මෙත්තා චේතෝ විමුක්තිය කියනකොට ව්‍යාපාද කියන කරදරයෙන් නැත්නම් ඒ අවහිරයෙන් අකුසලයෙන් සිත මුදා ගැනීම ඒක තාවකාලික වුණත් එතනින් සිත මුදා ගැනීමක් බව තමයි ඒ වගේ විමුක්තියක් කියන එකෙන් තේරුම් අරන් ඉන්නේ. එතකොට චේතෝ විමුක්තිය කියනකොට ඒකින් තේරුම වෙන්නේ යම්කිසි කෙලෙස් ස්වභාවයකින් සිත මුදවාගෙන සමහර යම්කිසි කාලයක් ඒ වගේ පවත්වා ගැනීමට හැකියාවක් තිබීම වගේ අදහසක් තියෙන්නේ. සමාධිය කියනකොට ඒක ඇත්තටම අපිට මූලික වශයෙන්ම ගන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම නීවරණ ධර්ම තුනී කර ගැනීමෙන් එහෙමත් නැත්නම් නීවරණ ධර්ම යටපත් කිරීමෙන් සිතේ ලැබෙන ඒකාග්‍රතාවය සමාධිය හැටියට තමයි දැනට තේරුම් අරන් ඉන්නේ. අපිට කල්යන මිත්‍රින්ගුත් අදහස් ගන්න පුළුවන් වෙයි ඒ සම්බන්ධයෙන්. දැනට ඒ විදිහටයි තේරුම් අරන් ඉන්නේ. මම කැමති ශ්‍රීමති මහත්මියට යොමු වෙන්න ඒ පිළිබඳව තවදුරටත් විස්තරයක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් ධර්ම කරුණක් සම්බන්ධයෙන් හරි ඒක තේරුම් පුළුවන් තේරුම් ගන්න. සරණයි චේතෝ මුක්තිය සම්බන්ධයෙන් කතා කරනවා නම් දැන් තමයි පැහැදිලි කරා වගේ සිත විමුක්ත කරගෙන සිතේ ඒ දැන් ව්‍යාපාදයෙන් විමුක්ත වුණාම සිතේ තියෙන සංසිඳීමකින් යුක්තව ඉන්නවා කියන වගේ තේරුමක් තමයි තියෙන්නේ. ඊළඟට චිත්ත සමාධිය කියලා කිව්වහම යම් කිසි අරමුණක කර්මස්ථාන අරමුණක සිත පවත්වාගෙන යන අවස්ථාව ඒ අවස්ථාවේදී නීවරණ බොහෝ දුරට තුනී වෙලා නීවරණ ධානයකට ධාන මට්ටමක් නෙමෙයි හිතේ සංහිඳියාවක් ඒකාග්‍රතාවයකින් ඉන්න අවස්ථාවක් විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. මන් ටිකක් බැඳියත් වෙන්නම් එතෙන්දි කමක් නැහැනේ. දැන් මතකද පසුගිය සතියේ අර ශ්‍රී ලංකා පැරණි පොතක තියෙන කතාවක් භික්ෂුන් වහන්සේ නමක් සම්පූර්ණ තමන් වහන්සේ භාරගත්ත ඒ සීලය සම්පූර්ණයෙන් රැකගෙන හිටිය. බුදුහාමුදුරුවෝ කිව්වනම් ශ්‍රද්ධාවෙන් ඒ පාදමොක් සමර සීලේ රකින්න ශ්‍රද්ධාවෙන්. ඒක තර්ක නෑ. බුදුහාමුදුරුවෝ කිව්වා කියලා මම ඉන්සත් කරන්න. ඉතින් එතකොට ඒ මාර්ගය අනින්ද අර ලොකු සතුටක් දැනෙනවා. රාත්‍රියේදී භාවනා කරලා උන්වහන්සේ බෝමණුවට වැඩිය කන්දක් මුදුනේ බෝමළු අර්ථකන උන්නාසිතෙන් බෝධියක් තෙන්ට ඇති ප්‍රාකාර බැඳු පෙත්ති වගේ තැන් නෙවෙයි මතක තියෙන්න ඕනේ. මේ අලුතෙන් නෙවෙයි ප්‍රාකාර බැඳිල්ල සිද්ධ වෙන්නේ. ඒකේ සිතෙන් ආවා අම උන්නාසිත හඳ පාන මතේ තේම එක වකර පොයට කිට්ටු දවසක් හරි ඊට පස්සේ දවස හරි කමන්නේ නැත්නම් පොය දවසේ කියනක හරි කමන්නේ. එකකොට ඒ සවස් කාලේ තෝතමකෙදි නැත්තම් සමරකෙදි වගේ පලාකුළු රහිත ආකාශෙ බොහොම පැහැදිලිව හඳ තිබුණා. ඒ උන්වහන්සේට හඳේ පැහැදිලිකම කොච්චර තාවද කියනවා නම් උන්වහන්සේට කපාටව භාවනා මානසිකාරය හිතේ නිසාම තමන්ගේ මනසට හිත ඇතුළුණා. ඇතුළ බැලුවා මගේ මනසත් මේ වගේ නේද, මගේ සීලයත් මේ විදිහින් පවිත්‍ර නේද කියලා. හංස සහිත හස්ත පවිත්‍ර සීලේ සහිත මගේ මනසට කියලා. ඒක ආයේක මච්චරියෙන් නැත්තම් ඊගෝ එකකින් ආව නෙවෙයි. ඒක නැසෙ බැලුවා මොකද පුතුන්ට ආදරෙන් මේ සීලය බාරගත්තේ. එහෙම බාහේ මහන්සියට ලොකු සතුට දැනුණා. මගේ හිත සම්පූර්ණ, මගේ චරිතය, මගේ සිතිවිල්ල, මගේ මේ සීලය සම්පූර්ණ පවිත්‍රයි කියලා. ඒ හිතනකොටම උන්වහන්සේ ප්‍රමුදු භාවයට පත්වලා විවේකයේ විල්ලා උන්වහන්සේට විපස්සනාවක් තියෙන්න ඇති. සත්‍ය අවබෝධ සිද්ධ වෙනවා කියන මෙතෙන්දී දෙවෙනි කාරණේ කියනකොට මේක මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් අපි ළඟ දවසේ කතා කරා. කවුරුන් හෝ සත්‍ය අවබෝධය කරගන්න අනෙක් කෙනාගේ අභිජ්ජා, ව්‍යාපාද, කෝධ, උපනාහ, අනුන්ගේ ගුණ විනාශ කිරීම, එකට එක කිරීම, යා දාප්ජන්නකට එක කරනවා කියන්නේ ආමික ධර්ම මාර්ගයේ මේ ඔය තණ්හා භවනා මාර්ගයේ මේ එක දිවින්නේ ඒක නෙවෙයි. මේක සාමස ප්‍රත්‍යෙත් නෙවෙයි හොනේ. ඊට පස්සේ පලාසි එකට එක කරනවා. ඉස්සුකි ඉෂ්‍යාව තිනවා. ඒවනත් විල යනවා. මච්චරිය කම. ඊට පස්සේ සාතියක. සාතිය කියන්නේ කරන දේ නෙවෙයි, කියන්නේ කින්දේ නෙවෙයි කරන්නේ. මා අය හංගනවා. තමන්ගේ අගුණ හංගනවා, ගුණ පමණක් පෙන්වනවා. ඉතින් ඉන්ටිග්‍රිටි එකක් නැහැ. පාපිච්චා ඉවකු මොමයින් මිලයන්. මිච්ඡා දිට්ඨි අයින් මිලයන්. එහෙම වුණාම මේ සමන මල, සමන දෝෂ, සමන කසට ඒවා අයින් වෙල ගියාම එයාට තේරෙන මම මේකෙන් මිදුණා නේද කියලා. අර පොයදා හඳ බැලුවේ භික්ෂුවේ කතාවත් මතක තියාගෙන බැලුවාම විමුත්තන් අත්තානං සමුනුපස්සත. ඔය කියපු අපි දැනට කියමේ ඒ මේ පාප කකුසල ධර්ම කියලා වචනේ ගන්න දෙපා වැදියම ඕනම මන සකේන දුර්වලකම් ඒවා කෙමිකල් ඉම්බැලන්ස් ඒවා කොහොම එන්නේ අනුසය වලින් පෝරාරගෙන අනුසය වලට මුල් ගිහිල්ලා නිසා එකින් මතුවෙලෙන් ජාති ඒවා බුදුහාර කියන්නේ ඒවා දුක්ඛති වේදනීය දුකට පත් කරන අපායට පත් දාන්න පුළුවන් ඒ වගේ අයින් වුණා කියලා හිතෙනවා. ඒ අයින් වුණා කියලා හිතෙන කොට යාට ලොකු සතුටක් දෙනවා. පාමොච්ඡං ජායති. ප්‍රමුදිතස පීති. පීති මනස කාය උපසන්න. ප්‍රමුදිත භාවයව පීති කියන එක අපි පීති ගෙන ගන්නවා. පීති වුණාම ශරීරයේ සැහැල්ලු බවට පත් වෙනවා. පස්සද්ද කාය සුඛං වේදේති. ශරීරයේ සැහැල්ලු නම් සුඛේ තේනවා. සුඛිනෝ චිත්තං සමාධේති. ඊට පස්සේ මෙත්තා සහගතෙන් චිත්තසා ඒ පසර මෙත්තා චේතෝ නුත්තිරෙන්න පුළුවන්. ඒතොර මොනවද අයින් වෙන්නේ කියන එක දැනගන්නට ඕන අපි. අර කොම පොදු මානසික අහවලාට දින මට නැහැ මට තියෙන අහවලක් නැහැ කියන එක ගන්න එපාද. පොදු මනස් මනෝ එකක් සක්කායෙන් ගත්තනම් උපදින්න කරගෙන හැම එකෙම මොක තියෙනවා. ඒකෙන් අයින් වුණාම මෙත්තා චේතෝ නුත්තිරෙන්න ගන්න පුළුවන්. ඒතොර මොනවද අයින් වෙන්නේ කියන එක තේරෙන අපිට. මේ සූත්‍රයට අනුව උදාහරණ ආරම්භි පංච නීවරණම තමා තියෙන්නේ. නමුත් තව තියෙනවා ඒකට ඡේදීකිත වෙච්ච ජාති. තමන් කරන දේ හංගන් දාගෙනව නරකදී. අර ඉන්ටිග්‍රිටි එකක් නැත්තේ කියන්නේ ඒකයි. තමන් අත්තර මේ මහා කච්චාන හඳුනගිස්ස කතාව අපි හැමතිස්සෙන් කියන්නේ පරිවචන චූරු. කවුරු හරි ඔයා හොඳ නැහැ කිව්වොත් කීවට යා හොඳ නැති කෙනෙක් වෙන්න හොරෙක් වෙන්න නෑ. පරිවචන මුනේ අහක් භාවනා කරන කෙනෙක් මොනවරෙක් කිව්වට ඒ මොනවරෙක් වෙන්න නෑ. අනිත් අය කිව්ව කිලි කියන ජජ් කරන විදිහේ අත්තානං ච යතාවේති දීවා පිනං තථාට. තමන්ද තමන් ගැන දන්නවා නම් තිබිය තිබි දෙනු දන්නවා නිසා බලන්න ඉන්න තු ඉන්නවා කියන දකින්න තේ තෝන සම්මාදිට්ඨිය. ඒක ඒ නිසා අපි හැමතිස්සෙම සිහිපත් කරගන්න මේ ධර්ම සාකච්ඡාවේ. තමන්ට තමන්ගේ ඇත්ත කියන අනිත් අර නෙවෙයි ඒක අමාරුම දේ මට මම ඇත්ත කියන ඔයා මෙහෙම කෙනෙක් මෙහෙම වැටෙනවා මෙහෙම නැගෙසිනවා මෙහෙම අකුසල් තියෙනවා මෙහෙම කුසල් තියෙනවා ඔක්කොම ඇත්ත කියන එහෙම වුණාම තමයි අර තමන්ට ඒක තේරෙන්නේ ඒවායින් වල ගියා දැම්මම මෙන්න මේ ටිකෙන් වුණා කියනකොට ලොකු සතුටක් ඇති වෙනවා. මොකද බුදුහාමුදුරු ගේ මාර්ගයට මං හිංචරේ අවතීන වෙනවා නේද කියන කෙනා. ඒතර තමයි පස්සද්ද කාය සුඛ වේදනා චිත්ත සමාධි එන්නේ. ඊට පස්සේ මෙත්තා චේතු මුක්තිය වගේ දෙයක් එනවා කියන. ඒ මෙත්තා චේතු මුක්තිය. ඉතින් ওই தත්ත්වේ මාර් කලින් කිවිදෙන මේ කම්මස්ථානයක් අරගෙන කරොත් එහෙම එයාට ජාත ඒ තත්ත්වයට යන්න පුළුවන්. ආධ්‍යාත්මික කල්පනාකාරීත්වයකට යන්න පුළුවන්. ආධ්‍යාත්මික සම්‍යක් සංකල්පනාවකට ආධ්‍යාත්මික ධම්ම විචේකයට යන්න පුළුවන්. ඒක තමයි ජහයිත් පජ්ජායිත් වෙන්නේ. සම්මා සමාධි වෙන්නේ අන්නේ දෙන්නේ. මං හිතව මගේ මනුසාරයත්ක සම්මා සම්බුත් සරණ අනිත්‍යත් කතා කරන පිළිකමිට පනහක් වූ කරන සම්මත සත්‍ය තුමනි හොඳයි කල්යම් මිත්‍රි එක තියෙන පුළුවන් දිලුක් මහත්මයා ඔබතුමාට එමු වෙනද එරුවන් සරණයි අවසරයි සත්‍යජීත මනි කල්යම් මිත්‍රයන් ගෙන අවසරයි මම ඉන්නේ සත්‍යජීත මාගේ පැහැදිලි කිරීමෙන් ජනතාත්වරකට වැටුණයි කාරණය නමුත් මම දන්නේ හරියටම තේරුණාද කියලා ඒක වචන වශයෙන් නමුත් අපි දැන් අර ජනත මාත්‍යම් පිළිසඳන් කරා වගේ පංච නීවරණයන්ගෙන් සිත මිදුන වෙලාවක දැන් එතනදී දැන් අපි මෛත්‍රී භාවනාව ගත්තාම අපි යම් කිසි ආකාරයක මෛත්‍රී යම් ආකාරයක නිමිත්තක් මෛත්‍රී නිමිත්තක් හිතේ තියාගෙන අපිට මේක යම් ආකාරයක පුද්ගලයෙක් හෝ කෙනෙක් තුන්ද හෝ ඇලිය සිටින එහෙම නැත්නම් ඊට පස්සේ ඒක සතර දිශාවන් වලට ආදී වශයෙන් එහෙම යනකොට අපි ඒකත් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම අනිත් පැත්තෙන් ආනාපාන සති වගේ වෙලාවකදී එතකොට අපි යම් කිසි ආකාරයක හුස්ම ආස්වාසය ප්‍රස්වාසය වශයෙන් ඒක නිමිත්ත තියාගෙන ඒක වශයෙන් තියාගෙන දැන් මේ දෙකේදීම අපි දැක්ක දෙයක් තමයි දැන් එකක් තමයි ඒක එතනදී අපි මනස හැමතිස්සම අපි සතිය තියාගන්න පුරුදු වෙන යම් කිසි තැනක් යන තමයි අදහස වෙන්නේ එතකොට ඉතින් දැන් අර මෙච්චා චේත විමුක්තිය වෙනකොට මැච්චි පැත්තෙන් ගන්නකොට ඒක අර ඒකේ අර අපිටම දිශා පැත්තෙන් ගත්තා නම් දැන් මම එක වෙලාවකට හිතන්නේ දැන් මම මේක මේ දකුණු දිශාවේ සිටින සියලුම සම්පූර්ණ කියලා දැන් මේක තවත් පුළුල් වෙලා අවසාන වශයෙන් එහෙම එක පැත්තක් කියලා හිතන්නේ නැහැ මනස විවෘත වෙන ගතිය සම්පූර්ණ වශයෙන් ඉතින් ආශ්වාස ප්‍රශ්වාස දෙකේ එහෙම දෙකක් ගැන හිතනවා එකක් තමයි දැන් අපි මේ වගේ ආශ්වාස ප්‍රශ්වාසයටම සිත් යොමු කිරීමත් ඊට පස්සේ ටිකක් ඊට පස්සේ කරගෙන යනකොට ඒක ගැන ඒක ඒක සෑහෙන දුරට ඒකට අවධානය සතියෙන් ඉන්න පුළුවන් වෙනකොට ඒකත් අතරේ තත්ත්වයක් ඊට පස්සේ මනසාර එන ඕනම අරමුණකට විමුක්ත වෙන අර ගතියක් එතකොට මට හිතෙනන්නේ ඒ වගේ එතනදී එහෙම නිකම් ප්‍රායෝගික වශයෙන් දකින්න උත්සාහ කළේ අර සමාධිය වෙනකොට ඒක රිසීවින් සයිඩ් එක කියන්නේ මේ අර අපි දැන් විමුක්තිය කිව්වා මේකින් වත් වෙන අපේ නිදහස් වෙන ගතිය සමාධියේ ප්‍රීති ජෝයි එක මේ ලැබෙන රිසීවින් පැත්ත වගේ තමයි කියලා නිකන් හිතෙන්නේ මට එහෙම තේරෙන විදිහට ප්‍රශ්නයක් වශයෙන් අහන්න ඕන මේක අපි සාකච්ඡා කළා කලින් දැන් අපි දැන් ප්‍රීති සුඛ ගැන කතා කළා අපි ධ්‍යාන සාකච්ඡාවේ දැන් අපි දන්නවා සුඛ කියන එක හැමතිස්සෙම මේ ශරීරයේද අපිට දැනෙන දෙයක්. ඉතින් දැන් ධ්‍යාන මට්ටම්වලදී අපි දැන් ප්‍රීතිය කියන්නේ දෙයක් අපි දැන් ප්‍රීති හිතට ප්‍රීතිය ලැබෙනකොට ශරීරය සැහැල්ලු වෙනවා. ඒතර ඒතර සුඛය. මේක යන වශයෙන් දැන් සමාහලවට ධානයගෙන අදහස් වෙනකොට ශරීරය සම්පූර්ණයෙන් මිදිලා තියෙන්න ඕන අදහසුත් තියෙනවා සමහර ගුරුවරින්ගේ. ඉතින් ඒක මම හිතන්නේ ටිකක් නොපැහැදිලි තැනක් වෙන්න පුළුවන්. ඒක ඒක ඉතින් එතනත් ඒක ගැනත් මම හිතන්නේ කල්යාණ මිත්‍ර කවුරු හරි අදහසක් තියෙනවා නම් කොහොමද තින් ඒ වගේම අර සක්කාය නිරෝධය කියන දේ පාවිච්චි කර සත්‍ජිකම වචනයකින් ඒක ගැනත් තව පොඩ්ඩක් වැඩිපුර පැහැදිලි කරන්න පුළුවන්ද කියලා අදහස් කරන්න හිතනවා. මොකද මේ එකක් තමයි මට වැටහුනේ. දැන් අපි යම් කිසි ආකාරයක හිත සමාධි කර්තව්‍යයකින් තියෙනකොට දැන් අපිට එතනදීන අරමුණු අර මම අර කලින් ස්නාන් කරලා පාර විවෘත තත්වයකදී මනස මේන අරමුණු මේවා කොහොමද එන්නේ කියන අදහස නිකන්. දැන් මට ඒවා බලනකොට දැන් මම අයින් වෙලා ඉන්නේ මේක බලන්නේ. එතකොට ඇත්තටම මේවා කොහොමද ආවේ කියලා හොයනකොට එතකොට දැන් මේවා මේ මේක මේක ඇති වෙන හේතු මොකක්ද? මේක කොතනින්ද මේක පටන් ගත්තේ කියලා මේක මේ මේ වගේ සිතිවිල්ලක් එන්න මේ වගේ සිතිවිල්ලක් එන්න මෙහෙම අරමුණක් එන්න මොකක්ද හේතු වුනේ කියලා වගේ හිතෙන්න ඉන්වෙස්ටිගේට් කරන්න යදෙනවා හිත. ඉතින් අන්නේ මේ වගේ තත්ත්වයකට සක්කාය වගේ තැති වැටීමත් සක්කාය නිරෝධය වෙන්නේ ତେରුවන් සරණයි හැම දිනකට. තරුවන් සරණයි දිරුක් මාතේ මහතන ප්‍රශ්න කීපයක්ම ඔබතුමා මත කරා. එකක් තමයි සුඛය කියන එක සම්බන්ධයෙන් ඒක මම හිතනවා අපිට තේරුම් ගත යුතු දෙයක් හැටියට. මොකද ධ්‍යානයක අපි හිතනවා නම් ඒක චිත්ත ඒකාග්‍රතාවයෙන් යම් කිසි අරමුණක් අරමුණු කරගෙන ඉන්නවා නම් එතකොට කොහොමද කය අරමුණු වෙන්නේ කියන අර්ථයෙන් අපිට ඒක නැත්තවද ප්‍රතිගිරියට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔබතුමා සක්කාය නිරෝධය කියන එකත් ඒකත් අපි ඉදිරියේදී අදහස් විමසලා සත්‍යතුමාගේ මුත්‍යම් කිසි අදහසක් තියෙනවා නම් ඒකත් බලමු. හොඳයි, කලින්ම මතක් කරගන්න මේ ප්‍රශ්න ටික මම හසංග මහත්මයාටම වෙන හසංග මහත්මයා චරවන් සමය සියලු දෙනාටම අවසරයි සත්‍යතුම දිනු තව කරයි. මේ සෙල්ලම අර මේ අහපු ප්‍රශ්නේ ඇහුවේ තේන මහත්තයා මොන චේතෝ විමුක්තියයි අනිත් එක මොකද්ද චිත්ත විමුක්තිය කියලාද පොඩ්ඩක් අන්නේ සමාධිය කියන මොකද්ද සමාධිය කියන එක නේද සෙනවත් නේ චිත්ත සමාධිය කියන එකයි චේතෝ විමුක්තිය කියන වචනය සත්‍යජිත මාර්ගට පැහැදිලි කරේ කරවසන්න. ඒක කියනකොට මේ මට වෙනත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ සත්‍යතුමාගේ අද්වායකින් අහන්න. ඊට කලින් මේ මම දැකපු මේ සූත්‍රයක් තියෙනවා මේ ඒක මතක් වුණා. ඒ අතර ඒක මේ ටිකක් සම්බන්ධ ගතියකුත් තියෙනවා. නේද එතන මේක තියෙන්නේ මේ අංගුත්තර නිකායේ මේ දුක නිපාතේ බාල වර්ගයේ කියන තැන තියෙනවා මේ විද්‍යාභාගයේ ධර්ම දෙකක් ගැන බුදුහාමුදුරුවෝ කියන. ඒකේ කියනවා මේ විද්‍යාභාගය දෙක සමතයයි විපස්සනාවයි කියලා. එතකොට සමතය භාවිතා කරාම වැඩෙන්නේ මොකද්ද කියලා තියෙනවා. චිත්තය වැඩෙනවා කියලා. චිත්තය වැඩෙනවා මොකද්ද වෙන්නේ කියලා තියෙනවා. රාගෙන් රාගය පහ වෙනවායි කියලා. ඊට පස්සේ විපස්සනාවෙන් මොකද්ද වෙන්නේ කියලා තියෙනවා. ප්‍රඥාව වැඩෙනවායි කියලා. ප්‍රඥාව භාවිතාවෙන් මොකද්ද වෙන්නේ කියලා තියෙනවා. මේ අවිද්‍යාව මේ පහ වෙනවායි කියලා. එතන තියෙන විදියට තියෙන්නේ වචන දෙකයි චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි කියලා. හරි, එතකොට එතන තියෙන විදියට මේ හිතන්නේ චේතෝ විමුක්තියට ඔය ඔක්කොම ටික අදාළ වෙනවද කියලා සමතේ පැත්තෙන්. එතකොට මේ මෙත්තා භාවනා, මුදිතා භාවනා ඒ වයින් එන තත්ත්වයක් චේතෝ විමුක්ති පැත්තටම වගේම ඥානත් ඒ පැත්තටමද කියලා හිතුණා. ඊට පස්සේ සත්‍යධර්මයෙන් පොඩ්ඩක් අහන්න කැමති. මම දන්නේ මේක මේ වෙලාවට සුදුසු කියලා. මොකද එක එක දේශන අහනකොට දැන් භාවනා කරන්න උත්සාහ කරන වගේම එක එක දේශන අහනකොට හිතරෙන ගැටලු තියෙනවා අපි කියවපු අහපු සූත්‍රත් එක්ක. ඒතකොට ඒවා සමානලාට මේ භාවනා කරනකොට අපි සමායට පොඩි පොඩි දේවලින් අපි රැවටෙන්නත් පුළුවන්. එතකොට මේ කාරණු හරියට දැනගෙන හිටියොත් අර අපිට මේ ධර්මයේ උදව් වෙයි කියලා හිතනවා. රැවටෙන්නේ නැතුව අපේ ගමන යන්නේ. ඒකින්ද මේ චේතනාවෙන් යවුවොත් දැන් මේ ඥාන ධ්‍යාන සිත මට්ටමක ඉන්නකොට මේ ධ්‍යානෙන් ඉන්නකොට මේ විදර්ශනාව කෙරෙන්නේ කොහොමද සත්‍ය දිට්ඨමනේ? ඒ කියන්නේ ඒ දැන් අපි අහබල තියෙන විදියට දැන්ට වැඩිපුර පිළිගෙන තියෙන විදියට හිතෙන්නේ ඒ ධ්‍යාන සිත්තරින් එළියට ඇවිල්ලා ඒක විදර්ශනයේ ලක්ෂණ අර අනුපත් සූත්‍රයේ සාරියුත් හාමුදුරු කරනවා වගේ මේකේ ලක්ෂණ දකින්න වගේ එළියට ඇවිල්ලා ඒ ලක්ෂණ බලනවා කියලා. තව මතයක් තියෙන සමහර සූත්‍ර කීපයක කියන දැන් අරගෙන ඒ ධ්‍යාන මට්ටමේ ඉඳගෙනම තව විදියක විතර්ක කරන ගතියක් තියෙන කියලා વિચાર කරනවා. ඒ වෙනස් විදිය විතර්ක વિચારයක් කියලා. ඒ කියන්නේ ඔබතුමාට මේ වෙලාව සුදුසු නම් පොඩි අදහසක් තියෙනවා නම් එහෙම කියන්නත් පුළුවන්ද කියලා මේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දෙකවත් සරණ. හොඳයි හසන මහත්මය, මම හිතනවා එහෙනම් දිලෘප් මහත්මයාගේ ප්‍රශ්නයක් වැඩිදුර කල් නොයවා ඒකටත් අදාළ වෙන විදිහට ඔබතුමා නැගූ ප්‍රශ්නයටත් අදාළ වෙන විදිහට අපි සත්‍යතුමාට යොමු වෙන සත්‍යතුමනේ අපිට සම්නාසල එක පැහැදිලි කර දෙන්න කියලා අහන්නයි. ගේ භාවනා ගුරුතුමා නෙවෙයි නම් ඒ කටේට ඔතොරිටි එකක් දෙන්න ඉපා. පැවිදි වෙන්න පුළුවන්. යතු බොහෝ කල් භාවනා කර බොහෝ කල් පැවිද්ද වෙන්න පුළුවන්. දේශනෙ හොඳ දේශකෙක් වෙන්න පුළුවන්. ඒකෙනි නමුත් ඒක ධර්ම කාරණේ ගන්න ආධ්‍යාත්මික මාර්ගයේ ඔතොරිටි එකක් දෙන්න ඉපා. තමන්ට භාවනා තමන්ගේ භාවනා ගුරුතුමා නෙවෙයි නම් මේ භාවනා ගුරුතුමා තෝරා ගැනීම මේදී බොහොම කල්පනාකාරී විදිහට වෙනවා. එතකොට අර දිලෘප් මහත්මාගේ ඒවා අපි වෙන දවසක සාකච්ඡා කරන්න වෙනවා. වෙනම මේ සූත්‍ර ටික අපි ආය දවසක සාකච්ඡා කරනවාද කිව්වේ නැහැ මම. මොකද අපි සූත්‍ර දැනුමක් හොයා ගන්න හදන නිසා. දැන් එතකොට පළවෙනි දැන් අර දැන් අහපු ප්‍රශ්නේදී ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි ඒ කියන කාරණා දෙකක් ගැන තේරෙනවා. එකක් තමයි දැන් මාළුක්‍ය සූත්‍රයේදී එයා පළවෙනි ධ්‍යානට ඇවිල්ලා ඒකෙන් හිත අයින් කරගන්න. ඒ තතෝ චිත්තම් පටිවාපිත්වා කියලා. එතකොට එයින් අදහස් කරන්නේ ආපහු කාමච්ඡන්ද ලෝකෙට යනවා කියන එක. ඒක අපි පැහැදිලිව දන්නවා. එතකොට ඒකෙන් තර්කයන්නේ දැන් එක හරියට අපි හිතමු අපි කෝච්චි කරන එක ඒ වගේ. දැන් කෝච්චි යනවා. මම නතර වෙලා නැහැ. මම කෝච්චියෙන් බැලලා නැහැ. මම දැන් වටපිට බලන්නේ කෝච්චි යන ගම. අන්න ඒ වගේ. අර ඒකි ඉන්ටෝනි කියලා ඒක අභිනන්දනය කරගන්න නැතුව අර කර්මස්ථානයත් එක්ක ඉන්නකොට මනස වැඩ කරන විදිය පමණක් දකින්න. ඒක ඉන්නේ නෑනේ. මේක නිදාගෙන ඉන්නක් නෙවෙයි කිව්වේ ඒකයි. ජායත කිව්වේ නිදාගෙන ඉන්නක් නෙවෙයි මෙතෙන්. දෙතෙන්දි සම්පූර්ණ මානසිකාර තියෙනවා. දැන් අර මොකක්ද අපි අනුපද සූත්‍රයේදී ඒකේ තියෙනවා. අනුපද සූත්‍රයේ තමයි තියෙන જાති ඔක්කොම පැහැදිලි වෙනවා. උන්වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේ කරන මේකයි කියලා කියලා තියෙනවා. එතකොට පළවෙනි ධ්‍යානේ නම් තියෙන જાති කිව්වේ ඒකයි දැන්. විතක්ක තියෙනවා. ඒ කියන්නේ ධම්ම විතක්කේ අනුව සිතවිලි හදන්න පුළුවන් අපිට. සිතවිලි හැදෙනවා. විචාර අරමුණේ හිත හොයලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අවදිමත් බවක් තියෙනවා. පීති තියෙනු එක දැනෙනු සුඛ දැනෙනු චිත්තේ කග්ගත තියෙනු හිතට එකේ කර්මුණු දන්නේ නැහැ ඒ තියෙන අරමුණ වෙන්නේ මොකද මේක ලොකු චලනයක් සිද්ධ වෙන ඇතුළේ ශරීර චලනේ කියන්නේ හිතලා බලන්න මේ හැම තිස්සෙම හදවත ගැහි හැම තැනම මේ ලේ ගමන් කරමින් ඊට පස්සේ ඔක්සිජන් ගන්නවා ඩයෆ්‍රම් මොනවා මහා ප්‍රාචීරයේ පිම්බෙනවා හැකිලෙනවා පෙනවා වෙනවා බඩු ඉතින් පාක ඔක්කොම චලනයන් මේක චලන කර්මන්ත සාලව හැකිය දකින්න උඩට ඉතින්දී ඒක මේක මට මෙහෙම පෙන්න ගුරුතුමාට කියන්න ඕනේ ඊට පස්සේ මේකනේ ඉද සාරිපුත්තම කිව්වේ කියලා ඒවා જાති ඉන්නේ නැහැ මේ අරක තමයි දකින්න චලන ශාරීරික සහ මානසික චලනයන් දකින්න ඊට පස්සේ මිසාල් බුද්ධන් වහන්සේ දකින්න ඇති චිත්තේ පල්යේ පඨමේ ඥානේ ධම්මා විතක්කෝච විචාරෝ උච්ච පීතිච සුඛං චිත්තේ කග්ගතාච ඔන්න තව තියෙන ධාති පස්සු වේදනා සංඥා චේතනා ඒ කියන්නේ චේතනා කියන්නේ ඒක තියාගන්න හසුරුවන විදියක් තියෙනවා අද මොකක්ද තියෙනව හින්දා අද මොකක් කියන්නේ ඉස්තව තියාගන්න පුළුවන් චිත්ත උමනාවක් තියෙනවා ඒක චිත්තකී උමනාවක් තියෙනවා චන්දෝ කියන්නේ ඒක තියාගන්න ඕන කියලා හැකි ඕනකම තියෙනවා මම තා ටිකක් මේක ඉන්නවා කියන අදිමොක්ක විරිය තියෙනවා සති තියෙනවා උපේක්ඛා තියෙනවා දැන් අර ඡන්ද කිව්වට ඒ කාම ඡන්ද නෙවෙයි තව දුරට මේක ඉන්න ඕන දැන් දාන වන්න යන්න ඕන ඒව ඉන්නේ නැහැ මං කැම ගන්න යන්න ඕන දැන් විනාඩි 20 ඉවර ඇති ඒව නැහැ ඉන්නේ අදිමොක්ක තියෙනවා අදිමොක්ක කියන්නේ තාර පිහිටල තියෙනවා විරිය සති උපේක්ඛා මානසිකාර උපේක්ෂාවක් තියෙන මානසිකාර තියෙනවා. ඊමා තමයි දැන් ඒ අනුපද සූත්‍රයෙන් ගත්තේ තියෙන ධාති මේ ධර්මයේ පත්තෙන් අපිට අෂ්ටකනාග වගේ සූත්‍ර නැත්නම් මාළුන්ක වගේ සූත්‍රවල කියන කොට කියන එක මේ දේවල් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ විදෙන් දකිනු මේක අනිච්චයි මේක සංකතයක් මේක නිරෝධයක් කියලා එයා දකිනවා ඒකින් හදන්න හිටින් කියලා බුදුහාමරගේ උපදේශය මතට එනවා ඒ මාස භාවිතා කරන සද්දා විද සත් සමාධි පඤ්ඤාත්ති කියනවා කිව්වේ ඒ පහම වැඩ කරනවා කියන්නේ. ඉතින් එතෙන්දී සමාධි වැඩි නම් එයා සමාධි මාක්ෂිත වැඩි වෙනවා. පඤ්ඤා වැඩි නම් එයා ඉක්මනින් ඒක ඉවර ඒ තේරුම් අරගෙන අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන සත්‍ය අවබෝධය කරගන්නවා. ඒව තවදුරටත් හිතන්න පුළුවන්කම එනවා නම් ඒ කට්ටිය තියාගෙන චතුපත් සම්බිදා සත්‍යයට යනවා ධම්ම දැන් මාකේ සමහර ඇත්තට ධර්මයේ කියලා දෙන්න බෑ කියන්නේ ඒකයි කට්ටිය එකට ගියලා නැහැ පඤ්ඤා විමුක්ත වුණා මේක දැක්ක විමුක්ත වුණා පඤ්ඤා විමුක්ත වෙන්නේ එතකොට අපි සක්කාය නිරෝධය ගැන දවසක් කතා කරා අපි ඒක සක්කාය නිරෝධයේ සක්කාය සමුදේ වෙන්නේ කොහොමද කියලා දන්නවනේ අභිදන්දන අභිවදන අජෝසාන යනි පැත්ත තමයි පංච උපාදා රක්ඛන්ත ඒව තමයි රසවත්ම දේ මේ මේ අපිට අත්දකින්න පුළුවන්ම දේ තමයි ඒවා පංච උපාදාන රක්ඛන්ත අපි වෙන දසකේ කියන කතා කරමු එතකොට අර මේ සූත්‍රයේ කියනකොට මේ එයා එතකොට ඒ සිද්ධි ධ්‍යාන සිද්ධි ඉඳලා ඒ ධ්‍යාන තත්ත්වේ ඉඳලා ඒක සිහිපත් කරන හැබැයි ඒකෙන් අයින් වෙලා නැහැ මේ සිතේ මෙන්න මේ ಜಾති තියෙනවා කියලා සිහිපත් කරන්න එතකොට. පාඨමී ඥානේ මේකත් තියෙනවා ඒක අනිච්චයි දුකයි අනත්තයි කියලා තේරුම් ගන්න. අභිසංකතයි අභිසංචේතීතයි. ඒවා නිරෝධයි කියලා. දැන් අර සාරිපුත්තන් වහන්සේ කෙනෙක්ගේ ඔය අපේ ධර්ම සාකච්ඡාවේ නිතර කියන්නේ ඒවන් කිර ඉමේ ධම්මා අහුත්වා සම්බෝධි සම්බොන්ති. ඒක අර මීට කලින් නොතිවි එක් පාටක මහ මතුවලා නොතිවි මහතගත්තා කියන්නේ උත්පාති වෙන්නේ ඇවිල්ලා පෙනී හිටලා මැන්චෙස්ටර් ලතු දාන අර පස්ස වේදනා සංඥා ඔක්කොම මානසිකාර ඔක්කොම ජාති මේ මනසේ තියෙන මොකද්ද මනසේ චංචල මොකක්ද චංචල කියන කොට කියන්නේ නෙගටිව් ගන්න එපා මනසේ තියෙන චලනය මනසේ තියෙන මැග්නටික් පවර් එක තමයි ඒක ඒක තියෙන ස්වරූපය ඒක තමයි සැබෑ ස්වරූපය ඒක තමයි තේරුම් ගන්න නමුත් ඒ පස්ස වේදනා තියෙන ඔක්කොම ජාතිත් එකක් ගැතා මානසිකාර ඡන්ද අධිම ඔක්කොම අහුත්වා සම්බන් කලින් තිබුණේ හට ගන්නවා අහුත්වා පතිමින් ඇවිල්ලා අතුරු දහන් වල යනවා ඒක තමයි අදකින්නේ එතකොට තමයි අර විමුක්ක මුකටි ගෙන්නේ ප්‍රඥාව එන්නේ එතකොට එතකොට සක්කාය නුක්තියත් එතන සමාසිටේ නෙමෙයි සක්කාය කියන්නේ කමේකෙන් නේද කොට ගහගන්නේ කියලා තේරෙනවා එතෙන්දි අර චිත්තම් චිත්තයෙන් අයින් කරගන්නවා කියන්නේ දැනට ඒක ඉන්නේ නැතුව එයාට ඕන නිරෝධ අනුපස්සනාවට යන්න අර අද තියෙන්නේ මේ ආනාපාන සති අර නිරෝධාන පස්සේ පත්මි සග්ගාන පස්සේ වෙන්නේ එතකොට ඒව බලන්න මේ එකට දිවිණ කොටසක් කියලා ගිහිල්ලා තමයි සත්‍ය අවබෝධය කරගන්නේ. ඉතින් මං හිතුවා ඒක වෙන්නේ පඤ්ඤා අර සමාධි පඤ්ඤා විරිය සති සමාධි පඤ්ඤා ඒවත් එක්ක මේ ඩ්‍රයිවිං ඩිරෙක්ෂන් දෙනවා වගේ මේක තියෙන එක එක විදි. ඉන්ජෙක්ෂන් පාරක් නෙවෙයි අතුරු පාරකට ගිහිල්ලා තව තැනකට වැටෙන්න පුළුවන් ගැතියක් තියෙන හැබැයි කොහොම හරි තමන් යන්න ඕනේ. ඒක තේරෙනවා. ඒක නිසා අර වික්ෂොප් කිව්වයි මහතර කෙනෙක් කිව්වයි මේ එම යන්නට එපා ඒ ලෝභ දෝෂම අඩු ඒ මාර්ගයේ ගමන් කරන තමන් ආදරෙන් බාරගත් ගුරුතුමාට ඒ කියන්න ඕන මේකෙදි ධර්ම සාකච්ඡාවක් ඇත්තේ අතුණන් දෙකින් පමණ සිද්ධ වෙන්නේ ධර්මානුකූලව හැබැයි ධර්මානුකූලව සිද්ධ වෙන්නේ ප්‍රතිසාරනේ බොම් පින් කොන්ද ප්‍රශ්න හොඳ දේව කතා කරන්නේ නිරෝධේ සක්කා නිරෝධේ පැත්තට පුසේ අතරන් තමයි සත්‍යතුමනි හසංග මහත්මයා තවදුරටත් යම් දෙයක් තිනවද විස්තර කරගන්න අදරත් නැහැ ජාන්ත මහත්මයා දෙවන් තමයි බොම්බි අතරන් තමයි යම් සත්‍යතුමනි අත දැන් ඒ ධ්‍යාන පිළිබඳ මේ විස්තරේදී දැනෙච්ච දෙයක් තමයි අර මම හිතන්නේ අපිට අටුවාවලක් මම හිතන් සඳහන් කරනවා ඇංගිලි ටුඩින් ඒ ඇංගිලි තුරම ස්පර්ශ කරන්න බැරිව වගේ ඒ සිතේ ඇති වෙන දේවල් ඒ සිතෙන්ම දැක ගන්න කොහොමද කියන එක. ඉතින් දැන් ධ්‍යානයක් තුළදී ඒ වගේ අපි දැනට අහලා තියෙන විදිහට මම හිතනවා අපි අහලා තියෙන බොහොම ට්‍රැඩිෂනල් විදිහට අහලා තියෙන්නේ යම් කිසි අරමුණක සිත පවත්වා ගැනීම කියලා. එතකොට අපිට අපි දන්නවා එතනදී විතක්කේ හැටියට අරමුණට සිත නැංවීමත් විචාරයේ හැටියට අරමුණේ සිත හැසිරවීමත් කියන එක තමයි විස්තර කරන්නේ. එතකොට දැන් එක එක දේවල් සම්බන්ධයෙන් හිත අපි කියන්නේ ධ්‍යාන අංග පිළිබඳ වෙන වෙනම ඒ ධ්‍යානේ තුලදි හිතනවා කියනකොට හිතනවා කියන්නේ ඒ දැනෙනවා දැනගන්න දේ දැනගන්නවා කියනකොට එතනදී අර ඒකාග්‍රතාවය එකම අරමුණක පවතිනවාද කියන වගේ ප්‍රශ්න තමයි අත්‍තරම ඒක කියනකොට ඇති වුනේ. ඒකින්දයි තවදුරටත් වැඩිපුරක් විස්තර අපිට දැනගන්න අවශ්‍ය වෙලා තිබුණේ. ඒගෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් සත්‍ය තිබුණේ කියලා සම්ම. ප්‍රශ්නේ තේරුණා නම් දැන් අපි මේකද බුදුහාමුදුරුවෝ කියන දෙයටම එමුයි. හරිද? මං ගුරුතුමා නෙවෙයි කියන එක මම පැහැදිලි කියන්නේ ඒ නිසා. දැන් පළවෙනි ධ්‍යානේ සාරිපුත්තයන් වහන්සේ ඒ අනුපද සූත්‍රයේ තියෙන විදිහට උන්වහන්සේ කරන විදිහ මෙහෙමයි කියලා දැන් මේක අපි විනාඩි 5කට කිව්වේ සාරිපුත්තෝ විවිච්චේව කාමේහි ඒකෙන් දන්නවනේ ඔක්කොම සම්පජ්ජි විහෙරති. ඒ පතමේ ධානේ ධම්ම පළවෙනි ධ්‍යානේ මොනවා හරි දේවල් තියෙනවා කියනකොට කියවනේ විතක්ක විචාර පීති සුඛ චිත්තේකාගත පස්සෝ වේදනා සංඥා ඊට පස්සෝ චේතනා කියන එක ටිකක් තේරුම් ගන්න ඕනේ. චේතනා කියන්නේ මට ඒකෙදි ප්ලෑන් කරන්න පුළුවන් චේතනාව කියන එකේ තියෙන සැලසුම් සහගත ඊට පස්සේ අදිමොක්කෝ විරියම් පීති උපේක්ඛා ඊළඟ වචනේ මානසිකාරෝ මානසිකාරෝ කියන එකත් ඒකේ තියෙනවා. මානසිකාර කියන එකත් ඒකෙදි කරන්න පුළුවන්. ඒ ධායත කියන එකට මම කලින්ම කිව්වේ එකයි ආධ්‍යාත්මික කල්පනාකාරී කිවීම තේන්නේ මෙතෙන්. මේකේ වැඩ කරන හැටි මම බලන මට පේනවා දැන්. ඒකක්වත් නැති සංඥා වේදී ඉති නිරෝධයක් නෙවෙයි. දැනට පොදුවේ ඥාන කියනකොට සංඥා වේදී නිරෝධයක් හැටි තමයි යටි හිතේ දියෙන්නේ ඇඳගෙන ඉන්නේ. දැන් මේක මේ වචන කිව්වහම මේක අගේ අඩු කරන්න එපා. මේක තීක්ෂණ කල්පනාකාරීත්‍යයක් තියෙනතන පංච නිවරණින් අයින් වෙන්න. එතකොට මානසිකාර තියෙනවා චේතනා තියෙනවා චිත්තන් තියෙනවා ඡන්දෝ තියෙනවා ඌමනාවක් තියෙන එක කරගෙන යන්න. අර සමාධි පද සමාධි සංඛාර සමන්නාගතං ඉතිපාදම් භාවති කියන ඉතිපාද හතරම ගන්න තියෙනවා දෙන්න. ඒක තියාගෙන යන්න පුළුවන් විදිහට. ඒ හතර එකතු කරගෙන තමයි මේ ධ්‍යානෙ පවත්වගෙන යන්නේ. ඡන්ද තියෙනවා, චේතනා තියෙනවා, චිත්ත තියෙනවා, අදිමොක්ක, විරිය, සතිපික්ක, මනසකාර ඔක්කොම තියෙනවා. එතකොට අර ඒ හතරම තියෙනවා. ඉද්ධපාද හතරම තියෙනවා. ඒ හතරත් එක්ක යන්නේ එතකොට. ඒ විදිහ තමයි ධ්‍යාන ඉන්නෙත් එයා. ධ්‍යාන ඉන්නවා එයා කියනවා නෙවෙයි ඒ தත්ත්වේ ක්‍රියාත්මක වෙනකොට ඔක්කොම තියෙනවා. අර එතෙන්දි පඤ්ඤාව විශේෂයෙන්ම අර ඒකයි කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන කියන විපා අසනාවගෙන අහලා තියෙන එකන තමයි ඒක අනිච්චතු දුක්ඛතු බලන්නේ නිරෝධ ධම්මං කියලා බලන්නේ යන නැත්තම් අරගෙන ඉන්න කැමති. මොකද මෙච්චර කල් හේලෙවිච්ච සිත නිස්කලංක වුණා මේක දැන සුය අප්‍රමාණයි. පීති අප්‍රමාණයි. ඒක තියාගන්න කැමැත්තක් තියෙනවා. ඒක ඉන්න ඕන කමක් තියෙන එක නරක දෙයක්ම නෙවෙයි. මොකද සමාහතේ තෙතෙන්දී අර අධික්මාන කියන එක ඇති වෙනවා. ගාකලි කියතියා ඉන්න ඉඳ නිතරින් ඉඳ කෙලෙස් එන්නේ නැහැ ඉඳ හරි කියලා. ඒක අර අபிසං මේකත් අபிසංකතයි අபிසංචේතයිතයි කියන එක දන්නේ නැහැ. දැන් ඒකෙන් තේරෙන අபிසංකතයි කියන අபிසංචේතයිතයි කියන එක චේතනාවෙන් සකස් කරගෙන තියාගෙන ඉන්න දෙයක් මේ. චේතනා තියෙන්න ඕනේ. අවසරයි තියෙන්නේ අප්‍රමාදකින් මම හිතනවා අපි මේ ධර්මයේ අපිට ඇහෙන දේවල් ඒ වගේම ධර්මයේ අඩංගු දේවල් විස්තර කර ගැනීමටයි අපි උත්සාහය දරන්නේ නැත්නම් කලින් භාෂාංග මාත්‍යන් කිව්වා වගේ අපිට නිරවුල් දැනුමක් ලබා ගන්නයි උත්සාහ කරන්නේ දැනට මම දන්නේ තේරුම් ගත්ත විදිය වැරදි දහවිද කියලා තීක්ෂණ ප්‍රඥාවට තේරෙන හැටියෙන් දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වගේ තීක්ෂණ ප්‍රඥාවන්තයින්ට මට තේරෙන හැටියට මේ විස්තර කිරීමේ අනුව ඒ දේවල් ඒ හටගන්න විදිහේදී හටගන්න විතරම ඒ හටගන්න බවත් නැති වෙන විතරම ඒ නැති වෙන විදිහත් දැනෙනවා කියන එක ඒ අනුපද සූත්‍රයේ තුලදී තේරුම් ගන්න තියෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී අපිට හම් ලැබෙනවා විශේෂයෙන්ම සූසි ප්‍රති ධර්ම තුළදී කුසල ධර්ම කුසල ධර්මයකට කොහොමද ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියන තැනදී ඥාන උත්තහිත්ව ඥානම් පච්ච වෙක්කති කියලා ඒ විදිහට පච්ච වෙක්කති කියලා ඒ විදිහට කියන තැන තියෙනවා. ඒ අනුසාරයෙන්මත් අපි අහලා තියෙනවා ධ්‍යානයක් තුළ තිබුච්ච ඒ ධ්‍යාන අංග ධ්‍යානයෙන් නැගිට ප්‍රතිවික්ෂා කිරීම තුළිමුත් ඒ ආකාරයෙන් අවබෝධයකට පත් වෙනවා කියලා ඒ වගේ තියෙන අபிසංකත ගතිය ඒ වගේම අනිත්‍ය ස්වභාවයේ ඇතිවිලා නැති වෙන ස්වභාවයේ හේතු නිසා හටගන්න බව ඒ හේතු නැතිනකොට නැති වෙන බව ආදී ඒකෙමුත් ඒ විදිහටත් ප්‍රතිවේක්ෂා කිරීමක් තියෙනවා කියලා. ඉතින් මම හිතනවා ඒ කරුණ දැනට අපි හිතේ තියාගෙන ඉදිරියට යම් කියන එක තමයි තේරුම් ගන්න මම හිතන්නේ යෝජනා කරන්නේ ඉදිරියටත් අපිට සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. කල්ගාන විසින් කැමති මම නැවත වරක් යොමු වෙන්න ඒ පිළිබඳව හෝ වෙනත් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා සේවන් සර්ණයි. චිත්‍ර මහත්මිය ඔබට මේ පුළුවන් එක තියෙන එතම තුන් සාකච්ඡාවකටයි සම්බන්ධ වෙලා ඉන්නේ කියන තේරෙනවා. ඉතින් මම දැනට ගොඩාක් දේවල් අපි කරුණු වශයෙන් තේරුම් ගන්න උත්සාහය කියතුනා. ඇත්තටම භාවනා කරන භාවනා යෝගී විදියට මේ සත්‍යීතුමා අපට පහදල දුන්නේ වගේ මානසික කල්යන මිතු පහදල දුන්න දේවල් භාවනාවකදී අත්දකින්න පුළුවන් දේවල් බව තමන්ගේම පච්චත්තං වේදිතම්පෝනි පතන්තෙන් සාන්තිති ධර්මයේ ඒ විදිහට අපි ඒදේ දකින්න උත්සාහයක යෙදෙන්න ඕන කියන එක තමයි හිතට ආවේ. ඉතින් සත්‍යජිතම අපිට මේ කරුණත් එක්ක පැහැදිලි කරා මේ අபிසංකත අංගයක් අபிසංකත අபிසංචේතයිත කියන එක. ඒක ගැනත් අපි ටිකක් වැඩිපුර මනසේ යෙදෙවොත් හොඳයි කියලා හිතෙනවා. මොකද නිබ්බාන කියන ඒ தত্ত্বය අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන ඉතින් අසංකතය සංකත බවක් නැතිකමක් සකස් නොවීමක් කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. එතකොට යම් කිසි තාන් දුරකට මේ අபிසංකත බව තියෙනවා නම් එතන තාම අපිට ලැබිලා නැහැ, ලැබිය යුතු විමුක්තිය ලැබිලා නැහැ කියලා හිතුණා. ඒ නිසාම ඒ තත්ත්වය ඇති වෙන්න දැන් එතම අපිට තෝරලා දෙනකොට අපිට මෙත්තා චේතෝ විමුක්තිය පුළුවන් කියන එක, ඊළඟට චිත්ත සමාධිය යටි වශයෙන් කියනකොට ඒ තත්ත්වයන් වලදී මොකද්ද වෙන්න පුළුවන් කියන එක, මොකෙන්ද මේ විමුක්තියක් ලබන්නේ කියන එක ඒ දේවල් ගැන තේරුම් ගන්න භාවනාවකට පුළුවන් වෙන්නේ එකතු කරන්න කියලා දෙයකට හිතුනේ ඇත්තටම මේ සකස් වීම දකින්න තුරු යම්කිසි කෙනෙක් විමුක්තියකට පත් වීමක් සිද්ධ වෙන්න ඉඩක් නැහැ කියලා හිතනවා. මොකද අපි මේවා ගැන කොයිතරම් කතා කරත් මට හිතෙන විදිහට මේ ඒ තත්ත්වය අපි මේක මේ සකස් වීමක් නේද, මේ අපි සංකතය දකින්න ඕනේ කියන එක. එතන දකින්න නම් සම්පූර්ණ නිරෝධයක් දැකලා ඒ නිරෝධයෙන් පටන්ගෙන නැවත නිරෝධය කියන එක අපි තවත් විදිහකට කතා කරොතින් අපි චිත්ත එකට මොකක්ද කියන්නේ විඥානේ පිරිසුදුම විඥානය නැත්තම් සංඥා වලින් අයින් වුණු පිරිසුදු විඥානයකින් පටන් ගෙන මේ දේවල් කොහොමද මේ පටන් ගැනීම සිද්ධ වෙන්නේ කියන එක දැක්කොත් එතනදී සමහර විට කෙනෙකුට කෙනෙක් නෙමෙයි ඇත්තටම එවැනි මනසකට අරමුණු වෙන්න පුළුවන් මේ කියලා හිතෙනවා. මේ සකස් වීම මෙන්න මෙහිම නේද පටන් ගන්න. තථාගතයන් වහන්සේ පාදල දීපු මේ සිතේ තියෙන පාලි වචන ටික දැන් මතක නැහැ, කවුරුහරි මතක් කරනවා නම් හොඳයි. ප්‍රභාෂර සිත, මේ ප්‍රභාෂර සිත කියන එකෙන් පටන් ගන්න කොහොමද මේ අபிසංකත බවට එන්නේ කියන එක යම් කිසි විදියකින් යම් කිසි මනසකට අරමුණු වුණොත් ඒ සිද්ධ වෙන්න නම් අනේ එතනදී හිතෙනවා එතන වෙන්න ඕන මේ විමුක්තිය ලැබෙන්නේ. මොකද විමුක්තියත් එක්ක හැම ඉවත් වෙන දේවල් තමයි ඉතින් අර කරුණ අපි ගුරුසු කරුණ වශයෙන් ඉගෙන ගත්තා. ඒ වගේම මේ විමුක්තියත් එක්ක විමුක්තිය ඇති වෙන්න නම් යම් කිසි විදියකින් මේ මමත්වය අයින් වුණු තැනක තමයි කියන එක තමයි තේරුම් අරගෙන තියෙන දැනට. ඒ මමත්වයෙන් අයින් වීම කියන එක වචන වලින් සිදුවෙන දෙයක් නොවන බව සත්‍යිතමාගේ මේ පැහැදිලි කිරීමෙන් තේරුණා. යම් කිසි අත්දැකීමකට පැමිණෙන්න පුළුවන්කමක් මනසට තියෙන බව, එවැනි තත්ත්වයක් අත්දැකීමෙන් පසුව ඇති වෙන දෙයක් වෙන්න ඕනේ මේ විමුක්තිය කියන එක කියන දේ තමයි ජයන්ත මහත්මයා තේරුම් ගත්තේ. තේරුවන් සරණයි හැම දිනට. තේරුවන් සරණ චිත්‍ර මහත්මිය හොඳයි. තවත් සගන ඉතිරිකට හෝ ඉතිරිකට එකතු වෙන්න පුළුවන් සාකච්ඡාවට. කුමුද මහත්මිය ඔබ කොහේ කියවන්නේ? මම ශ්‍රවණය කරගෙන හිටිය බොහෝම පින් සත්‍යචීතුමනි, මට ප්‍රශ්නයක් නම් නෑ දැනට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජානමාත මේ සත්‍යචීතුමාගෙන් ඔබතුම කරගෙන අහන්න ප්‍රශ්නයක් අහන්න සමේ සත්‍යචීතුමනි, සමහර දේවල් දැන් අපි මේ භාවනා කරනකොට නැත්නම් නැවත නැවත අහනකොට අර කලින් අහපු දෙයට වැඩිය කරුණ එකතු වෙන ගැටියකුත් තියෙනවා, ඊට වැඩිය වෙනස් විදිහට හිතන ගැටියකුත් තියෙනවා. ඒ හින්දා මම නැවත පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න අහන්නම්. දැන් සත්‍යත්වමනේ දැන් අපි දැන් සාමාන්‍ය කල් තියෙන විතක්ක ਵਿਚාර කිව්වම විතක්ක කියන්නේ අරමුණුත් නැගීම නැවත නැවත දැන් පැමිණීම, එතකොට ਵਿਚාරයේ කියන එකේ අරමුණේ රැඳී සිටීම වගේනේ. එතකොට සත්‍යත්වමේ මෙතන මානසිකාර්ය කියන එකත් අර චිත් එතන හිතන ගතිය කියන එකත් අතර අයි අර විස්සක ਵਿਚාර අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේ පුඩන් සතිය තුනේ මම යනවා. ප්‍රශ්න පැහැදිලි කරන්නේ බුදු සරණයි. දැන් ඒ ඔකට පොද්වේ කියන විදිහේ තමයි අභිධර්ම කියන පොත්වල ඔයත් ඉගෙනගෙන ඇති. මේ මැසෙක් මලක වහනවා වගේ තමයි. විතක් කියන්නේ විචාර, විචාර මෙයා හැවිදලා බලනවා වගේ කියලා. විතක්ක කියලා කියන්නේ ඇත්තෙන්ම වචන වචන ගොඩනගන්න පුළුවන් මෙතෙන්. දැන් කාම විතක්ක නිකම්ම විතක්ක කියනකොට එන්නේ ව්‍යාපාද විතක්ක කියනකොට එන්නේ වයි. ඒගෙන වචන තමන් දන්න භාෂාවෙන් මට ආයෙත් කියන්න පුළුවන් සංඥාවක් තියෙනවා. මට කියන්න පුළුවන් මේක මෙහෙමයි මේක මෙහෙමයි කියන. විචාර කියලා කියන්නේ ඒක මට සසඳන්න පුළුවන් මේ தත්ත්වෙද මේ தත්ත්වෙද මේ தත්ත්වෙද මේ தත්ත්වෙද කියන. විචාර. දැන් භාෂාවක් දැක් කවදාවත් එයාට විතක්ක පහළ වෙන්නේ නැහැ. ඒ භාෂාවක් සහිතවම තමයි ඒක දෙන්නේ. කියන්නේ වචන තියෙනවා ඒ දෙන්නේ. මොකද අවිතක්කන් විචාර මත සමාධියකුත් පංච ධ්‍යාන පහක් රූපවචර කියලා ඉගෙන ගන්න අපි ධම්ම පොත්වල තියෙන විදිහට. නමුත් බුදුහාමුදුර සුත්ත පිටකයේ දේශනා කරන අවිතක්කම් විචාරමත්තක් කියලා. විචාරමාත්‍ර සමාධිය ඇත්තට මට ඒක අහවල් දෙයක තව කෙනෙකුට කියන්න බෑ කියලා. ඒක කොහොමද කියලා. වචන නෑ ඉන්නේ තින්නේ. නමුත් සංඥානු කියන්න පුළුවන් බින්දන තිබිච්ච නිසා මෙහෙම තමයි කොහොනේ කියලා. දැන් එතකොට තෙන්දි අපි බලමු අනේ චේතු මුතු නෙවෙයි මේ විභක්ත මුඛ වලදී ධාතු මානසිකාරේ වගේ යති සම්පූර්ණයෙන් හිතේ කතාව අතුරුදහන් වෙනවා. හිතේ කතාවක් ඉන්නේ නැහැ එතකොට. ඒක ගැන සංඥා තියෙනවා. නමුත් හිතේ කතන්දරයක් තියෙන විදිහක් නැහැ. තෙන්දි විදිහක් නැහැ කියන්නේ. දකින්නේ ධාතු මාත්‍රයක් නිසා. මගේ වන්දනීය ගුරුතුමෙක් කිසි කිව්වා මෙහෙම. විතක්ක විචාර එකරණ පුළුවන් මේ විදිහට තේරුම් ගත්තා. පත්තර කෑල්ලක ගන්නක තියෙන පත්තර දැන් තියෙනවා නම් ඒක කියලා හදන්න කියලා. පංචර් එකක් තියෙනවා දැන් හැදුවාම ඒ හිල පත්තේ කියන සම්බන්ධද? ඔසිටි කෑල්ලක හරි කවන්න දැන්ටම කපල දාන්න කෑල්ලක් තියෙනවා. නැත්නම් මේ ධර්ම සාකච්ඡේ ලයික් බලන්න. නමුත් ඒ සිටි කෑල්ලෙන්ම නැත්තම් පත්තර කෑල්ලෙන්ම නේද ඒ සිදුර මං හදාගත්තේ. එතකොට විතක්කෙන් සහ විචාරයෙන් මට පුළුවන් අර සිදුර ගැන කතා කරන්න. ඒ කතා කරන්නේ කලින් තිබිච්ච සංඥාවල් අනුව පමණයි. එතකොට මානසිකාරයක් චේතනාවක් තියෙනවා. මානසිකාරයක් තියෙනවා භාෂාවට පරිවර්තනය කරන චේතනාවෙන් දැන් අර දැන් ඔය කතා කරපු නිසා අපි ධම්ම ගැන ඩිංගක් කියන්නේ සබ්බචිත්ත සාධාරණ කියන්නේ පස්ස වේදනා සංඥා ඒකාග්‍රතා ජීත්‍ර මානසිකාර. පස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීත්‍ර මානසිකාර. ඊළඟට දෙනම මතක් වෙන්න තව තියෙනවා. එකක් ඒක හැමතිස්සෙම සබ්බචිත්ත සාධාරණ නෙවෙයි. අපි ධර්මයේ දන්නේ නැතු එකට කියන වචන කියන්නේ ඉගෙන ගන්නට. පිටක්ක විචාර আদি මොක්ක විරේපීති ඡන්ද කියලා තියෙනවා. ඒ ඒ ඒක වමනාන ගන්න පුළුවන් වෙයි. ඒතර භාෂාමය දෙයක් තියෙනවා. දැන් පොඩි දරුවෙකුට ඒක නැහැ ඉන්නේ. එයාට තියෙන අඬනවා කියන එක විතරයි. සත්‍යයට භාෂාව තාම ඇවිල්ලා නැහැ. ශරීරයේ ශෛලයන් කෑම අවශ්‍යයි කියලා ඉල්ලන කොට යා කෑ ගන්නවා. ඒතර විතක්ක ਵਿਚාරේ තියෙනවා. ඒ ටික කලක් ගියාම යා ඊට පස්සේ විතක්ක ਵਿਚාරේ එනවා ඊට පස්සේ. කිරි බෝතලේ දැක්කොත් එයා දන්නවා වචනයක් යට ඉන්නේ මොනවද. ඒක මුචි පොඩි වචනයක් කරේ කියන එකට ඒක වත් අකුරක් වෙන්න පුළුවන්. තාතා දාදා මොනවා එකක් කියන්න පුළුවන්. එතකොට එතකොට ඒක කිවි තියෙනවා නම් යට පේන එක දැන් අරන් ගොන්න පුළුවන් කියලා. ඒක වචන නැහැ. එතකොට විතක්ක ਵਿਚාර කියන අරමුණට සිත නැංවීම සහ හැසිරීම කියන වචනේ ඒ දැන මෙහෙම තියාගෙන භාෂාත්මක දැනුමක් ඉදෙන්න දෙන්න වෙනවා. භාෂාත්මක දැනුම ඉන් ඔළුවේ නැත්නම් විතක්ක ਵਿਚාරෙන් දෙවියක් නෑ. ඒ නිසා තමයි සංඥා වේදිත නිරෝධේති එයා සංඥා වේදිත නිරෝධ සමා පදිනවා කියලා හිතෙන්නේ නැහැ. ඉකින් ආවා කියලා හිතෙන්නේ නැහැ කෙනෙක්. ඒවනේ යාට. එතකොට අර පත්තරේ සිදුවේ කතාව, රිටකැලේ සිදුවේ කතාව ගත්තොත් විමුක්ති මනස අයින් වෙච්ච තැන. ඔය ඔක්කොම දේවල් අයින් වෙච්ච තැන තමයි ඒක කියන්නේ. නමුත් මේකෙන් තොර වෙලත් නැහැ. මට ආයෙත් කියන්න ඕන විතක් විචාර දාලම කියන්න ඕන. මොකද මට මේ සිදුර හැදුවේ ඒ පත්තරේ කියලා හදාගන්න. පත්තරේම තමයි කියලා කියන එක තියෙන පත්තරේ කිසි සම්බන්ධයක්වත් නැහැ. ඒ රෙදිකැලට කිසිදු සම්බන්ධයක් නැහැ කියලා. එතනින් තමයි හිස් බව අවකාශය ආලෝකය දකින්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් නැත මට ඒක කියන්න උනහ මං කියන පත්තරේ තිබුණා මම මේක විපස්සනා කතුර අරගෙන ඉලක් කරනවා කියලා වචන පාවිච්චි කරනවා. කෙසේමම ඒක මතක තියාගෙන මං යලි අර මං ආලෝකයේ සූත්‍රයට ගිහිල්ලා ඉති මගේ හරිච්ච කාරණේ ආයෙත් ඉවර කරන්න එතන ඉවර කරනවා. අද ධර්ම සාකච්ඡාව කාය දුටුල්ල ඉවර වෙලා ඒවා අයින් වෙලා ඒවත් කාය දුටුල්ල කියන එක බර ගතියක් ශරීරේ බර වෙනවා. බක්ලට මන අකුසල නිසා ඒවා වෙන්නේ. සීලේ ඉන්ද්‍රිය සංවරය අවශ්‍යමයි. හැබැයි දැන් මොන වෙනකොට ආදිවස්තම්ගේ සීලේ කිට්ටු කරගන්න හොඳ විශේෂයෙන් සම්පප්පලාප සහ පිසුණු වචන කිය පරස වචන හරි බරක් ඇති කරගන්න අපි. කතා කරන්නටත් එක්කමයි කියන්නේ. එතකොට මේ කාය දුට්ටුල අයංගල ගිහාම පළවෙනි ජහන්ති එන අපිව දන්නවා සවිතක්කං සවිචාරං කියපුවේ ඇති. එයාට කියන කතා වචන හිතෙනවා. එතකොට දැන් දෙවෙනි ධ්‍යානෙට මනස හිත නම්වන්න පුළුවන් පිටක්ක නැතුව අන්න එතනයි වැදගත්කම දෙවෙනි තුන්වෙනි ධ්‍යාන වලට මනස යම් කරන්න පුළුවන් මොකද එතෙන්දි සංඥා සංකාර තියෙනවා එතකොට අරමුණට හිත නංවනවා කියන එක නම් විතක්ක දෙවෙනි තුන්වෙනි ධ්‍යානනොට කොහොමද අරමුණට හිත නංවනවා කියන කතාවම එන්නේ මොකද විතක්ක එතන අතට ගන්න බැරි හින්දා තම මට ඒක නෙමෙයි කියන්නේ ඒ පඨම ඥානයේ උපසම්පත්ත කියන්නේ මේක හලාගෙන ගියාම දැන් එන අත්දැකීම ඒක මම කියන්නේ අර අර්ගඥානේ ප්‍රෝදාපුලගෙන උඩට එක්කම් ඊට පස්සේ අර බිමේ තියෙන හැල හැප්පිල් ඔක්කොම නතර වුණා වගේ ඒකයි වෙන්නේ නමුත් චලනේ තාම තියෙනවා චලනේ තාම තියෙනවා ගුවන්ඥානය එතකොට එතෙන්දි සෝ යදේව තත්ත හෝති රූපගත එතෙන්දි කියන්නේ මේකයි රූපගත බවක් තියෙනවා එතකොට මේ රූපත්වයක් නිසානේ මම මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ මට සුඛ වේදනා උපේක්ඛා දැනෙන්නේ තේකින්මනේ මට මේ සද්දේ පස්සද්දි උපේක්ඛා නැත පස්සද්දි දැනෙන්නේ ඒකින්නේ වේදනා ගතියක් තියෙනවා වේදනාවට අයිති වෙන දෙයක් තියෙනවා සංඥාවට අයිති වෙන තත්ත්වයක් තියෙනවා සංඛාරගත තත්ත්වයක් තියෙන විඥානගත තත්ත්වයක් ඉතින් තියෙනවා යදේව තත්ත්වෝතු රූපගතම් වේදනාගතම් තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ සම්පස්සේ එකලාම තියෙන මං කියදලා ඊට පස්සේ සම්මුපස්සනාවෙන් හිතයින් කරගන්න තේ ධම්මේ චිත්තම් පටිවාපේ ධ්‍යානෙන් හිතයින් කරනවා නෙමෙයි ඒ ධර්ම වලින් හිතයින් කරනවා සෝ තේ ධම්මේ චිත්තම් පටිවාපේත්වා අමතාය ධාතු චිත්තං උපසංහරති අපි උපසංහරණය කියන ගීගෙන ගන්න හරි උපන් දැන් අර මලමිණියක් දැක්කහම ඒකත් මේ වගේ කියලා ඒක තමයි උපසංහරණය කියන්නේ අපි මේ සර් මරන්නේ මේ මලමිණියක් දැක්කිනවා මේකට ඕක වෙනවා කියලා තමන්ට ගාව ගන්න ඒ වගේ අමතා ධාතු චිත්තං උපසංහරති එතකොට දැන් ඒකං සන්ත නිරෝධ සංඥාව අවශ්‍යමයි මේ හැල්ල පිල්ල ඉන්න මොන්නේ මේක හැප්පි හැප්පි ඉන්න මොන්නේ නැති තත්ත්වයක් තියෙනවා සබ්බ සංකාර සමත අනිත්‍ය වයින් කරන ඒ ඇජෙක්ටිව්ස් මං කලින් කියවනේ තණ්හා කුරාගෝ නිරෝධෝ කියන්නේ ඔක්කොම අයින් කළ බැලුවම සංඛාර සමතය තියෙන ඒතං සත්තං ඒතං පරිත අර ගෞරවණීය භික්ෂුන් වහන්සේ ශරීරයෙන් අයින් වෙච්ච එක හැමතිස්සෙම අර නිබ්බාන ගැන කියනකොට ඒක මාතෘකා කියලා උගතව අර වන්දනීය උපාධ්‍යාන වහන්සේ ඉස්සරහ ඒක කිලි ඒ නිසා මේ නිරෝධ සංඥාවේ විරාග සංඥාව අවශ්‍යයි. ඒක හිතේ තියෙනතොත් නැත්තම් මං හිතන මම පුතු ජන මං රෝ පුතු ජන මම අම්මු මම මට නම් බෑ තාම මේ පානාති පාතං අදින්නාදානෙන් කාමේසු මිච්ඡාද තරම් මුසාවාදෙන් ගන් එත්ත බැරි වුණ මම කිච්ච තමන්ට නිග්‍රහ කිරීමක් වෙනවා. ඒක ඉන්ඩෝන්නේ නැද මේ සත්‍යජින එතකොට මේ ලෝකේ යන මුළු දසදහසක් ලෝකධාතුවේ දින මොකද යාද මේ කුණු මේ ශරීරේ කුයි පංච පාදාන කන් දෙවි කවුද උකර ගන්න සලකන්නේ සම්පතිල සලකනද මේකට සම්පතිල ඔන්නේ නේ බුද්ධ කියලා ඉගෙන ගන්න ඒකෙන් මම කියන එක නැත්වත් ලෝකේ යන අනිත් මම තමයි මේ හදානේ මම නැතු ලෝකේ යන්න බෑ කියලා වගේ. ඒක නිසා මේක අර වෙලි මාලිගාව කරලා දානවා වගේ. තත්ති විසුරතාල බලන්න පුළුවන් අපිට පුළුවන් අපිට පුළුවන් ඒක කරමු අපි කල්යාණ මිත්‍රාට පින් අය හමු ජූනි මාසෙ නම වෙන්න විතර බුදුසරණයි කල්යාණ මිත්‍රාට පින් තථාගත වහන්සේට අප්‍රමාණ ප්‍රතිස්තින් නමස්කාර කරමු සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි සත්‍ය ධමනි මම හිතනවා අදත් අපිට කාල වේලාව ඇවිත් කියනවා සාකච්ඡාව නිමා කරන්න. ඉතින් සවනට සිසිලස් වෙනුවෙන් සත්‍යතුමනි ඔබතුමාට කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාටම යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමාවටපත් කරන ලෙස සත්‍යතුමනි තෙරුවන් සරණයි. නීතිරු කුල වශයෙන් පමණක් ප්‍රතිගත කරලා ගත්තර කමන්නේ ප්‍රචාරය කරන්න එපා මේක අවශ්‍ය නැහැ. ඒක මෙතනින් ඉවර වෙන්නට ඕන. ඔය ගත්ත සූත්‍ර ටික අපි වෙනදා සාකච්ඡා කරමු චින්නක චින්නක. මේ සූත්‍රේ අනුකූල වෙයි කියලා තමයි මම කියන්නේ. ඇත්තටම දුක්ඛෝ එකක් පතරතර භාසිතය කත්තම තමයි භාසිත. චේතෝ විමුක්තිය අපිට ලබන්න පුළුවන් චිත්ත සමාධි ධම්ම සමාධිය ලබන්න පුළුවන් ධම්ම සමාධි සම්පදාවෙන් පස්සේ චේතු මුක්තිය යන්න පුළුවන් චේතු මුක්තිය මෙත්තා කරුණා මුත්තෝ පික්කාවලට පළවෙනි ඥානේ එම් පරම සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් ඒක තමයි මේ කියන්නේ සම්මත බය කියන එකට යන්නේ පාකිසි කියන්නේ කෙලෙක කෙලසාර මගේ හැදීමක් වාටපත් වේවි නිසා තථාගතයන් වහන්සේ ආශිර්වාද සම්මා සම්බුද්ධ ත්‍රිදානං වහන්සේ අතිශයින්ම දුර්ලභයි මනුෂ්‍යාත්ම භාවයේ වගේම දුර්ලභයි සත්‍ධර්ම ශ්‍රවණය වගේම දුර්ලභයි කෘතඥතාවේ වගේම දුර්ලභයි තථාගතයන් වහන්සේ සත්පුත්ඥතාවියත් තථාගත සම්පත මෙම් වටනාදන සබ්බේ වුණොන්ට කෘතඥතාවුරුකේ මේ ජීවිතයේ මේ භවයේ මේ ශරීරය දරාගෙන පෝෂණය කළ ඇසුපත් වේවා කායික මානසික වශයෙන් ඇගේ සත්තා විදේ සමාධි පඤ්ඤා දිනිය පියානන්ද පරමෝ යපතම දකිත්තු මේ පුණ්‍ය චේතනා සේම කුසල චේතනා උපනිෂ සම්පත පත්තනමක් පිටීමේ අපි ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා කල්යාණ මේ තන් කල්යාණ මිත්‍රයන් පමණ අත්මසොල් ලැබේවා සීලේ ඉන්ද්‍රිය සම්මරිය පිරිය උත්සාහය අවශ්‍යමයි අවශ්‍යමයි ඒකෙන් තුරක් සංසිතුලුවක් කටීර පමණ සත්‍ය අවබෝධය කරගන්න බෑ හැබැයි ඒකෙන් නම් නිවි සත්‍ය අවබෝධය. මේ මාර්ගය අපිට හිලිපෙලි වේවා. කල්‍යාණ මිත්‍යාමනාට පින් එක විශාල යහපතක් වුණු උන්ට. අපේ සේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිසව සිත් මෙහෙයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ මේ චිත්තේ තත්තාවෝද වේවායි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු සම්මා සම්බුදු සරණයි සාදු සාදු සම්මා සම්බුදු සරණයි සත්‍ය ජමින් කරමු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු තෙරුවන් සරණයි සරණ දනාට තෙරුවන් සරණයි සාදු සාදු